නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ ජිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස කේනස්සු නීයති ලෝකෝ කේනස්සු පරිකස්සති කින්සස්ස ඒක ධම්මස්ස සම්දේව වසමන්තගුන් චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සම්දේව වසමන්ත ගෝති ශ්‍රද්ධාවන්ත පින්තුනි අද ක්‍රින්සෝ ධර්ම විජේ විහාරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන සීල සමාදාන වැඩසටහනටයි පින්තුණු සහභාගී වෙලා සිටින්නේ. ඉතින් මේ අලුත් අවුරුද්දක් ආරම්භ වෙච්ච අවස්ථාවේහි 2017 වර්ෂයේහි ආරම්භයේම පැවැත්වෙන සිල් වැඩසටහනටයි ඉතින් ඔබ සහභාගී වෙලා සිටින්නේ. ඉතින් අලුත් අවුරුද්ද ආරම්භ වෙන මොහොතේ තමන්ගේ සිතේ පින් සිතුවිලි ඇති කරගෙන තමන්ගේ ජීවිතය වඩාත් අර්ථවත් වෙන විදිහට අවුරුද්ද ආරම්භ කරන්නට බලාපොරොත්තු වන අවස්ථාව. ඉතින් වඩාත්ම අපි ගත කරන මේ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වීමටත් ඒ වගේම අපේ ජීවිත වඩ වඩාත්ම සතුට වැඩි වෙන විදිහට ජීවිතය හසුරුවා ගන්නටත් මඟ පෙන්වන විදිහෙහි අනුශාසනාවක් කරන්නටයි අද අප බලාපොරොත්තු වන්නේ. ඉතින් අලුත් අවුරුද්දක් ආරම්භ වෙන මොහොතෙහි අපි බොහෝ විට බොහෝ දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නේද? ඉතින් සුබ නැත්තම් සතුටු සහගත අවුරුද්දක් වේවා කියලා තමයි අපි බොහෝ විට ප්‍රාර්ථනා කරන්නේ. තින්පින්නතුනි අපි කල්පනා කරන්න බලන්න වටිනව ඇත්තටම අපි කෙනෙකුට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා කිව්වට විතරක් ඇත්තටම ඒක සම්පූර්ණ වෙනවාද කියලා අපි බලන්න වටිනවා. ඒ වගේම පින්නතුනි බුදුදහමෙත් මේ වගේ සුබපතල තියෙනවද කියලා අපි විමසලා බලන්න වටිනවා. බුදුදහමේ සඳහන් වෙනවා සමහර අවස්ථාවල සුපුබ්බන්න කියන වචනයක්. සුපුබ්බන්න කියන්නේ සුබ උදෑසනක් කියන එක. ඒ වගේම සුමජ්ජන්හ කියලා කියනවා. සුබ මධ්‍යහක්ණයක් වේවා කියලා. ඒ වගේම සුසායන්හ කියලා තියෙනවා. සුබ සන්ධ්‍යාවක් වේවා කියලා. තොර දැන් සමහර අය හිතනවා මේ ගුඩ් මෝර්නින් කියන එක ඉස්සෙල්ලම බටහිරේ ආවේ බටහිරෙන් අපි ඉගෙන ගත්තේ කියලා. නමුත් වෙනතුනේ නෑ සුබෝදැසනක් කියන එක බුදුදහමේ කියනවා. හැබැයි සුබ අලුත් අවුරුද්දක් කියලා නම් නෑ. මේ බුදුදහමෙන් කියන්නේ දවස සාර්ථක කරගන්න. අපිට හැම දවසක්ම සාර්ථක කරගන්න පුළුවන් නම් ඒ දවස් හැදෙලා සකස් වෙන සතිය මාසය අවුරුද්ද විතරක් නෙවෙයි අපේ සමස්ත ජීවිතයම අපට සඵල කරගන්න පුළුවන් සතුටුදායි කරගන්න පුළුවන් ඇත්තටම අපි දහම තේරුම් ගත්තොතින්. ඉතින් බුදුදහමේ සුබ උදෑසනක් කියනවා, සුබ මධ්‍යහස්නයක් කියලා කියනවා, සුබ සන්ධ්‍යාවක් කියලා කියනවා. ඇත්තටම අපි බලන්න වටිනවා කොහොමද සුබ උදෑසනක් වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් කිසියම් උදෑසනක දන් දීමේ අදහසින් ආර්යයන් වහන්සේලාට දන් දීමේ අදහසින් අවදි වෙනවා නම් ඒ වගේම තමන්ගේ සිතේ තියෙන මසුරුමල ලෝභය දුරු කර ගැනීමේ අභිලාෂයෙන් කිසියම් කෙනෙකු උදෑසන අවදි වෙනවා නම් ඒ උදෑසන සුබ උදෑසනක් කියලා. ඒ වගේම දහවල් වේලෙත් යම් කිසි කෙනෙක් තමන්ගේ හිතේ තියෙන ලෝභය, ද්වේෂය, මෝහය අඩු කිරීම සඳහා කටයුතු කරනවා නම් ඒ මධ්‍යහක්නිය සුබ මධ්‍යහක්නියක් කියලා. එතකොට සන්ධ්‍යා යාමෙත් ඒ වගේම කටයුතු කරනවා නම් තමන්ට සුබ සන්ධ්‍යාවක් කියලා. පින්තුනි, අපේ සමස්ත ජීවිතේම සතුට රඳා පවතින්නේ අපි හිතන විදිය අනුව, අපේ මනසේ ස්වභාවය අනුව. ඒ නිසා ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය කියලා. මනස තමයි හැම දෙයකම මුල් පදනම. අපේ තියෙන සමස්ත ජීවිතේම ක්‍රියාකාරීත්වය තීරණය වන්නේ අපේ හිතේ ස්වභාවය අනුව. ඒ නිසා ධර්මයේ සඳහන් වෙනවා මනෝ පුබ්බංගමා ධම්මා කියලා. ඊළඟට සඳහන් වෙනවා මනසාචේ පදොට්ටේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමන් වේති ඡායවනපායිනී කියලා. යම්කිසි කෙනෙක් සිත පිරිසිදු වෙලා තමන්ගේ කයින් වචනෙන් සිතින් යමක් කරොතින් හරියට අර ගොනාගේ පිටපස්සෙන කරත්තය වගේ තමන්ට ලොකු වේදනාවක් ගෙන දෙනවායි කියලා. ඒ වගේම යම්කිසි කෙනෙක් පිරිසිදු සිතින් හොඳ සිතින් යමක් කළොතින් කිව්වොතින් සිතුවතින් අන්නේ හොඳ සිත නිසාම තමන්ට යහපත ගෙන දෙනවායි කියලා. එනිසා පින්නතුනි, අපි නිතරම අපේ හිත ගැන හුවක් සැලකිල්ලෙන් ඉන්නට ඕන. අපි ඇත්තටම අපට සලකනවද, අප ඇත්තටම අපට ආදරේද කියලා කෙනෙක් දිහා දැක්කහම බලන්න පුළුවන්. ඒ බලන්නේ කොහොමද? ඒ බලන්නේ යා හුවක් ඉගෙනගත්තු විදිහ හැටියටද? එයාගේ රූපය හුවක් ලස්සන නිසා හෝ ඇඳපු ඇඳුම් වල වටිනාකම හැටියටද? නෑ පින්නතුනි, කිසියම් කෙනෙක් දැක්කහම අපට යම්කිසි ප්‍රමාණයකට හැඟීමක් ඇති කරගන්න පුළුවන් ඇත්තටම ඒ තැනැත්තා යාට ආදරේද කියලා. සමහර කෙනෙක් තමන්ට ආදරේ නිසා හොඳ ගෙවල් හදාගෙන ඉන්නවා, හොඳ ආරක්ෂාදායි වාහනයක ගමන් කරනවා. ලොකේ සමහර වාහන තියෙන හුඟක් ආරක්ෂාදායි වාහනනේ. මේ පින්නතුන තහල ඇති සමහර වාහන තියෙනවා, සමහර වර්ගවල වාහන. ඒ වාහන ගිල කවුරුවත් මෙතෙක් කාලයකට මිය ගිහිල්ලා නැහැ වාහන ඇක්සිඩන්ට් එකකින්. එහෙම වර්ගවල වාහන තියෙනවා. ඒ වර්ගයේම වාහන සමහරය තෝරගන්නවා තමන්ට ආදරේ නිසා. නමුත් පින්නතුන බුදුදහමෙන් කියන ආදරයට වඩා වෙනස්. බුදුදහමෙන් කියන ආරක්ෂාව හුදෙක් මේ ශරීරයට පමණක් දෙන ආරක්ෂාවක් නෙවෙයි. බුදුදහමේ දෙන ආරක්ෂාව මොකද්ද? තමන්ගේ හිතට දෙන ආරක්ෂාව. හිත රැක ගැනීම සඳහා කරන ආරක්ෂාවයි බුදුදහමෙන් සඳහන් කරන්නේ. එනිසායි ධර්මයෙන් සඳහන් කරන්නේ අත්ථ දීපා භික්ඛවේ විහෙරත අත්ථ සරණා නාඤ්ඤ සරණා. තමන්ට තමන්ගේ හිත පිළිසරණක් කරගෙන ඉන්න, තමන්ගේ හිතට සලකන කෙනෙක් බවට පත් වෙන්න. අපි හිතට කොහොමද සලකන්නේ? හිතට සලකන විදිය හැම බුදුරජාණන් වහන්සේ කෙනෙක්ම දේශනා කරනවා. සෝරි, කොහොමද දේශනා කරන්නේ? සබ්බ පාපස්සකරණම්. හිතට කිසිම අකුසලයක් නොවන විදියට ඉන්න. ඒ වගේම කුසලස්ස උපසම්බදා කුසල කරන්න හැකිතාක් හිතට ආහාර දෙන්න. තමන්ගේ කුසට ආහාර දෙනා වගේම තමන්ගේ හිතට ආහාර දෙන්න. හිතට දෙන ආහාරය මොකද්ද? හොඳ කුසල චේතනා, පරිත්‍යාගශීලීත්වය, කරුණාව, සිල්වත් බව, ප්‍රඥාව, මුදිතා ගුණය. මේව තමයි පින්නතුනි අපේ හිතට දෙන ආහාර. ඒ නිසා ඒ හිතට දෙන ආහාර නිසා අපට මෙලොව වශයෙන්ම යහපත වෙනවා. ඒ ආරක්ෂාවේ ඉහළම අවස්ථාව තමයි සචිත්ත පරියෝධපණං කියපු ආකාරයට තමන්ගේ හිත පිරිසුදු කර ගැනීම. හිත පිරිසුදු කරගන්න ආකාර තුනක් තියෙනවා. එකක් තමයි ලෝභය අඩු කර ගැනීම. අනිත් එක තමයි ද්වේෂය අඩු කර ගැනීම. අනිත් එක තමයි මෝහය අඩු කර ගැනීම. මේ තුනම තමයි තවත් සමහර විදියට පංච නීවරණ විදියට තියෙන්නේ. තවත් සමහරලාට දස සංයෝජන විදියට තියෙනවා. තවත් සමහරලාට දස අකුසල කියලා තියෙනවා. මෙහෙම ගිහිල්ලා අන්තිමටම කෙලෙස් 1500කින්ම හිත දුරු කර ගැනීමක් උත් ධර්මයේ කියනවා. පිනතුනි මේ ලෝභ, ద్వේස, මෝහ කියන මේ තුන අඩු කරගත්තු ප්‍රමාණයට තමයි ඇත්තටම අපේ හිතේ සතුට තියෙන්නේ. ඒනොත් පිනතුනි ලෝභය, ద్వේසය අඩු කරන එක ලෝකේ හුඟක් දෙනා යම් යම් මට්ටම් වලින් කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා හිටිය කාලෙන් සමහර හිටිය පංච නීවරණ හුඟක් කාලයකට යටපත් කරපු අය. කොච්චර කාලයකටද? සෝරි, කොච්චර කාලයකටද? මහා කාල 84,000කට. ටික කාලයකට නෙවෙයි. හිතන්නේ අවුරුදු 10කට 20කට ආන වාදයකට කියලා. තමන්ගේ හිතේ පංච නීවරණ ලෝභ දේශ දෙක මහා කාල 84,000කට යටපත් කරපුවා හිටියා. මහා කාල 84,000ක් කියන්නේ කොච්චර කාලයක්ද? බුදුරජාණන් වහන්සේ එක දිගටම පහළ වෙනවා නම් බුදුරජාණන් වහන්සේට ලක්ෂ 2ක් විතර පහළ වෙන කාලයක්. ඒ තරම් අතිශය දීර්ඝ කාලයකට ලෝභ දේශ දුරු කරපුවායි ලෝකෙ හිටියේ කාලේ. එයා හුඟක් දිනුයි. හැබැයි වෙනතනේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙච්ච කාලෙක ඒ කෙලෙස් යටපත් කිරීමවත් සාර්ථක නැහැ. ඒ අයවත් දක්ෂයි කියලා කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් ලෝකේ මිනිස්සු දැනගෙන හිටියේ නීවරණ පහක් විතරයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, ඒ වගේම තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ පහ විතරයි ලෝකෙ මිනිස්සු හඳුනගෙන හිටියේ. ඒ පහ දුරු කිරීම සඳහා උපරිම උත්සාහයකට ඊදෙව්වා. නමුත් ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා මේ පංච නීවරණට තවත් නීවරණයක් සැඟවිලා තියෙන නීවරණයක් හඳුන්වා දෙනවා. ඒ මොකද නීවරණය? ඒ නීවරණය තමයි පිනුතුනි අවිද්‍යා නීවරණය. ඒ නිසා බුදුදහමේ හැටියට දක්ෂයි කියලා කියන්නේ පංච නීවරණ දුරු කරව ප්‍රමාණයට නෙවෙයි. බුදුදහමේ දක්ෂයි කියලා කියන්නේ අවිද්‍යාව දුරු කරව ප්‍රමාණයට. දැන් මේ කියන හැම කරුණක්ම වැදගත්, හොඳට මතක තියාගන්න. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු දෙවි කෙනෙක් සඳහන් කරනවා, සත්‍යාවිය ඕමට්ටෝ ඩයිහමානෝ මත්තකේ කාමරාගප්පහානාය සසෝ බික්ඛු කියලා. මේ දෙවිය සඳහන් කරනවා සැතකින් පහර ලද්දකුසේ, සැතක් කියන්නේ උලක් ඇනිච්ච වෙලාවක ඒ උල අයින් කරන්න ඒක සුවපත් වෙන දරන උත්සාහය වගේ. හිස ගිනි ගත්තේ තමන්ගේ කොණ්ඩයට ගින්දර ඇවිච්ච වෙලාවේදී ඒ ගින්දර නිවා ගන්න දරන උත්සාහය වගේ කාමරාග අපහන අය කාමරාගය දුරු කරන්න මහන්සි ගන්න කියලා. කවුද මේ සඳහන් කළේ? ඔව්, දෙවි කෙනෙක් ඇවිල්ලා සංගුතනිකයි දේවතා සංගුතය තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේක අනුමත කළාද? පිනතුනේ බුදුරජාණන් වහන්සේ මේක අනුමත කළෙත් නැහැ, ප්‍රතික්ෂේප කළෙත් නැහැ. හැබැයි බුදුහාරයක වෙනස් කළ තව කාරණයක් දේශනා කළා. මොකද්ද? සත්‍යාවිය ඕමට්ටෝ ඩයිහමානෝ මත්තකේ සක්කාය දිට්ඨි පහනාය කියලා. සැතකින් පහර ලද්දකෝ වගේ, හිසගිනි ගත්තකෝ වගේ කාමරාගය දුරු කරන්නට වඩා බුදුදහමේ අවධානය කරන්න මොකද්ද? සක්කාය දිට්ඨිය දුරු කරන්න කියලා. ඒ නිසා සක්කාය දිට්ඨිය කියන්නේ තමාගේ මේ අභ්‍යන්තරයේ සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා නিত্য සපාත්ම වශයෙන් ගන්න ස්වභාවය. අන්න ඒ සක්කාය දිට්ඨිය දුරු කිරීම තමයි බුදුදහමේ මූලික ඉලක්කය. ආරම්භක පියවර ඉලක්කය මෙන්න මේ සක්කාය දිට්ඨිය දුරු කිරීම. කාමරාගය දුරු කරපු කෙනෙක් කල්ප ගාහනක් සුගතිය ඉඳලා නැවත මනුස්ස ලෝකෙට ඇවිල්ලා ආයි දුගතියට යන්න පුළුවන්. හැබැයි සක්කාය දිටිය දුරු කරපු කෙනෙක් එහෙම කවදාවත් අපාගත වෙන්නේ නැහැ. එයාට නැතේ භවන් අට්ඨමන්නාදීන්තිය කියනවා. ආත්මව අටක් එයාට නැහැ. ආත්මව හතකින් යස් සසර ගමන නිවාටපත් කරනවා. මෙන්න මෙවැනි තත්ත්වයක් මත පිනතුනේ අපි ආරම්භක පියවරේ හැටියට අපි හැකිතාක දුරට හිතේ ලෝභය අඩු වෙන විදිහේ මගක තමන් ඉන්නට ඕන. ඒක විවිධාකාර වලින් අපට සම්පූර්ණ කරන්න පුළුවන්. පරිත්‍යාග ශීලීත්වය කියන්නේ ආරම්භක පියවර. ඔව්, අපිට පුළුවන් මට්ටමින් අපි හිතවත් අයට මුලදී gederina සතු සිව්පාවන්ට හිතවත් අයට ඥාතීන් සම්මත තාත්‍ර අපි සලකනවා. එහෙම සලකීමෙන් ආරම්භ කළා අපි ටිකෙන් ටික සිල්වත් ගුණවත් අයට දෙනවා, දුප්පත් අයට දෙනවා. එහෙම ගිහිල්ලා ගිහලා අන්තිමේදී අපි ලෝකේ යහපත සඳහා අපි අමනාප කෙනෙක් ඉන්නවා නම් අමනාප කෙනෙක් වෙනුවෙන් උනත් යමක් දෙන්න පුළුවන් විදියට මනස අපි හුරු වෙනවා. මේක තමයි අර දැඩි බැඳීම ලෝභකම අඩු කරන්න තියෙන මූලික පියවර. හැබැයි එකම පියවර නෙවෙයි. මේ පියවරේ අපි ඉන්නකොට පිනතුනි අපට මෙලොව වශයෙන් ලොකු ආශිර්වාදයක් ජීවිතේට ලැබෙනවා. නිතර පරිත්‍යාගශීලී කෙනාට තමයි සිල්වත් බවට පෙළඹෙන්න, සිල්වත් බවට පිවිසෙන්නට හේතු වෙන්නේ. දැඩි ලෝභ කෙනෙක් නම් ඒ ලෝභ කෙනෙකුට සිල්වත් ජීවිතයක් ගත කරන්න හිතෙන්නේ නැහැ. මේ වෙලාවෙත් තියා හිතන්නේ අනේ පාඩුවේ මේ වෙලාවේ ගිහිල්ලා තව පැය දෙකක් වැඩ කරගන්න පුළුවන්. නැත්තම් මේකට ගෑස් ස්විච් කරනවා මෙච්චර දුර යනකොට හිම කියලා හරි ආ හිතනවා. එතකොට අර පරිත්‍යාගශීලීත්වයේ නැමැති ආරම්භක පියවර ඉන්න කෙනාට තමයි මේ වගේ සිල්වත් ජීවිතයකට යොමු වෙන හිතෙන්නේ. ඒ සිල්වත් ජීවිතයක යොමු වෙච්ච කෙනෙක් ඊට පස්සේ ටිකෙන් ටික මනස දිනු කරලා ධර්මය හරහා ටිකෙන් ටික යා තව තවත් දිනනවා. එනිසා දානය පරිත්‍යාගශීලීත්වය තමන්ගේ ධර්ම මාර්ගයේ ආරම්භක පියවරක් විදියට සලකනවා. එනිසා පින්නතුනි පරිත්‍යාගශීලීත්වය හුරු වෙන්න. තමන්ගේ නිවෙස්වල විතරක් නෙවෙයි, පන්සල් තමන්ගේ පන්සලේ විතරක් නෙවෙයි, වෙන පන්සලක හරි පින්කමක් කරන් ලැබිච්ච අවස්ථාවේ සහභාගී වෙන්න. ඒ විතරක් නෙවෙයි වෙනත් ගෙදරක හරි දානයක් දෙනකොට තමන්ගේ අතින් දෙයක් පූජා කරන්න. ඒක තමන්ගේ කුසලයේ දිනු වෙන හේතුවක්. ඒ අතින් එක පැත්තකින් ලෝභය දුරු වෙන විතරක් නෙවෙයි. අනිත් පැත්තෙන් තමන්ට ඒ පරිත්‍යාගශීලීත්වය නිසා ආයුෂය, වරණය, නිරෝගී භව, හොඳ යහළු මිත්‍රාදීන් මේ හුඟා දේවල් හේත් එක ලැබෙනවා. දන් දීම විතරක් නෙවෙයි, හොඳට දන් දෙන කෙනෙක් බව දැනගත්තොත් තමයි අපට හොඳ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන්නේ. හොඳ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුනොත් තමයි හොඳ ධර්ම දේශන අහන්න ලැබෙන්නේ. අපි දැඩි ලෝභ කෙනෙක් නම් කෙනෙකුට හොඳ බණක් කියන කෙනෙක් ඇහුණත් හෝ ධර්ම දේශනාවක් හෝ පොතක් හෝ ලැබුණට එහෙම දෙන්නේ නැහැ. දුන්නට දන්න වැඩක් නැහැ කියලා මෙයාට ඉතින් හරි ලෝභ කෙනෙන්නේ ඉතින් ලෝභයවත් අඩු කරගන්න බැරි කෙනුට ඉතින් කොහොමද මේ බණෙන් ප්‍රයෝජනයක් නැහැ කියලා හිතනවා. එනිසා පින්නතුනේ මෙන්න මේ ලෝභය දුරු කරන්න පරිත්‍යාගශීලීත්වය වැදගත්. ඊළඟට ලෝභයත් එක්කම යන එකක් තමයි රාගය කියන එක. රාගෙන් අපේ හිතට හුඟක් පීඩා එනවා. සියයෙන් අපේ මේ ශරීරය දැක්කාම ශරීරයට තියෙන බැඳීම හුඟක් එනවා අපි හැම දෙනාටම. පිරිමියාට ස්ත්‍රීන් අය පිළිබඳ වෙනවා, ස්ත්‍රීන්ට පිරිමි අය පිළිබඳ වෙනවා. මේක තමයි මනසේ ස්වභාවය. මේක පුද්ගල දෝෂයක් නෙවෙයි, මේක මනසේ ස්වභාවය. නමුත් අන්න එවැනි ස්වභාවයකින් අප පීඩාවට පත් නොවෙන්නට නම් ශරීරයක් දැක්කාම ඒ ශරීරය නොබල ඉන්න නෙවෙයි බුදුදහමේ කියන්නේ. ඒ ශරීරය යථා ස්වභාවය තේරුම් ගන්න, මුලදී බාහිරෙන් තේරුම් ගන්න, මේ ශරීරයේ ස්වභාවය මේකයි, මේක වෙනස් වෙන දෙයක්, මේක බොහොම අපිරිසුදු දෙයක්. ඒ වගේ විතරක් නෙවෙයි පස්සේ අපි දන්නවා මේ බාහිරින් රූපයක් පේනකොට ඒක ලස්සනයි කියලා හෝ කැතයි කියලා හෝ පේන්නේ බාහිර දේ ලස්සන හෝ කැත නිසා නෙවෙයි, තමන් මේ පැත්තෙන් බලන විදිහට තමයි පේන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නතේ කාමයානි චිත්‍රානි ලෝකේ සංඛප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා. ලෝකේ ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා. ලෝකේ ලස්සන දේවල් බුදුදහමෙන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ ලස්සන දෙයේ තියෙන ලස්සන බව නෙවෙයි කාමය කියලා කියන්නේ. ඒ දේ පිළිබඳව අපි අයනසියෝ මනසිකාරයෙන් අනුවණින් මෙනෙහි කිරීම නිසා අපේ හිතේ අභ්‍යන්තරයේ ඇති වෙන කාම රාගය කෙලස් කියලා කියන්නේ. රහතන් වහන්සේලා වනාන්තරවල ඉන්නකොට ගංගා, දිය ඇලි, ගස් මල් ලස්සනට වර්ණනා කරලා තියෙනවා. ඒ කාමෙන් නෙවෙයි, ඒ නිකලෙස් හදවතින් ලෝකය වර්ණනා කරලා තියෙනවා. එනිසා අපි නතුනේ එක පැත්තකින් අපේ ලෝභය අඩු වෙන පරිත්‍යාගශීලී වෙන්නට ඕන. අනිත් පැත්තෙන් ටික ටික හරි අසුභ සංඥා වඩන්නට ඕන. අසුභ සංඥා වඩනවා කියන්නේ හිතන්නේ මේ බොහොම ඇලි මෑලි වෙලා බොහොම මූණත් ඇඹුල් කරගෙන හිමින් එකක් කියලා. පින්නතුනි අසුභ සංඥාව කියලා කියන්නේ මේක යථා ස්වභාවය තේරුම් ගන්න එක. දැන් අපේ ශරීරයෙන් අපිරිසුදු දේවල් වැගිරෙන බව අපි තේරුම් ගන්න එක මේකේ ස්වභාවය මේකයි කියලා. එහෙම වඩන කෙනා පින්නතුනි නොවඩන කෙනාට වඩා ජීවිතය සාර්ථකයි. දැන් අපි කෙනෙක් අපි කියමු ලස්සන කෙනෙක් පින්කමක දිහරි වෙනත් දෙයක දිහරි එනවා අපිත් එක්ක එකතු වෙලා අපි ළඟ ඉන්නවා. එයා හොඳට ලස්සන ඉන්න එක අපි ඉතින් බොහොම ඉතින් ආශාවෙන් ඉන්නවා. බැරි වෙලාවත් ඒ කෙනාගේ ශරීරයේ මොන හරි දෙයක් අපිරිසුදු දෙයක් නිකුත් වුණොතින් හරි යා කලන්තේ හැදුනොතින් හරි යාට වමනේ ගියොතින් හරි මොකද්ද වෙන්නේ? අර ඇතැමිට මුලින් තිබෙන ආදරය කොහෙද නැහැ ඊට පස්සේ. නමුත් පින්වතුනි ධර්මයේ වඩපු කෙනෙක් එහෙම කවදාවත් නැහැ. අසුභ සංඥා වඩපු කෙනෙක් ඒ වෙනි තත්ත්වයේ දියා අත්හැරලා යන්නේ නැහැ. යාට පිහිට වෙනවා. යාගේ වමනේ ටික හරි අතින් හරි අරන් දානවා යා. ඒ තරම් කරුණාවක් යාට ඇති වෙනවා. ඒ අසුභේ වඩපු කෙනා. අසුභේ නොවඩපු කෙනා හොඳට ඉන්නකම් විතරයි යාළුකම්. ඔව් පොඩ්ඩක් මුහුණ විකෘති වුණොතින් හරි මොන හරි දෙයක් ලෙඩක් වුණොතින් හරි ඇඟේ කැල්ලක් අයින් කරන්න වුණොතින් හරි අර තියෙන ආදරකම් ඔක්කොම නැහැ ඊට පස්සේ. ධර්මයත් එක්ක ඉන්න කෙනා පින්නතුනේ එහෙම නැහැ. එයා අර රූපේ ලස්සනට තියෙන කාලේ විතරක් නෙවෙයි ආදරේ. එයාගේ රූපේ වෙනස් වෙනකොට ඒක න අසරණ වෙනකොට කලින්ටත් වඩා යාට පිහිට වෙනවා. කලින්ටත් වඩා කරුණා මෛත්‍රිය දක්වනවා. ඒක තමයි අසුභ සංඥා වඩන කෙනාගේ ලක්ෂණය. ඉතින් ඒ නිසා පින්නතුනේ බුදුදහමේ හැටියට හිතන්න එපා මේ ධර්මකාරණා වඩන කෙනෙක් අසර්ථකේ කියලා. ඒ ධර්මකාරණා වඩන කෙනා නොවඩන කෙනාට වඩා ජීවිතේ ගැඹුරින් බලනවා. ජීවිතය අසර්ථවාදීව බලන විතරක් නෙවෙයි අනිත් කෙනා වගේ එවැනි තත්ත්වවලදී මනස පීඩාවට පත් කරගන්නේ නැහැ. මනස හුවා ශක්තිමත් වෙවෙන අවස්ථාවකදී අතියා ගන්නවා මේ වඩපු ධහම නිසාම. එතකොට පින්නතුනේ ලෝභය මෙන්න මේ විදිහට ටිකෙන් ටික අපේ මනසින් අයින් කරන්න අපි උත්සාහ ගන්නට ඕනේ. මේක ඉතාම ප්‍රාථමික මට්ටමින් කියන එකක්. දැන් මේ සරල කරුණු යන්නේ සරල වුණාට හොඳ කල්පනාවෙන් අහන්න ගිහිල්ලා කියන ටිකක් ගැඹුරට යයි පහු වෙන වටින්. මේ කල්පනාවෙන් හිටියොත් තමයි මේ දිගටම Tamanට මේ ටික වැටහෙන්නේ. ඊළඟට අමනාපේ ලෝභය. අපේ හිතේ අනිත්‍යය පිළිබඳව තියෙන විරසක බව අපට හිතට පීඩාවක් ගෙන දෙනවා. බලන් පිනු දින අපි හොඳට ලස්සනට ඇඳගෙන හොඳ ලස්සන ගෙදරක හොඳ සැප පහසුව තියෙන ඇඳක හොඳ වායු සමීකරණය කරපු ස්ථානයක අපි හිටියත් අපේ හිතේ කවුරු හරි ගැන දැඩි යමනාපයක් නම් පිනු තුනේ අර පහසුකම් වල සතුට අපට දැනෙනවද? අපට දැනෙන්නේ නැහැ. අපට අර පුද්ගලයාත් එක්ක තියෙන අමනාපය තමයි ස්මතු වෙන හිතට ලොකු පීඩාවක් ඒක. ඒ නිසා පින්නතුනි අපට හේතට පීඩා ගෙන දෙන කරුණු අතරින් ප්‍රධානම දෙයක් තමයි අමනාපය කියන එක. ද්වේෂය කියන එක, ව්‍යාපාදය කියන එක. ඒ නිසා හැකිතාක් දුරට හිතේ අමනාපය දුර වෙන විදිහේ මගක Taman නිතරම ඉන්නට ඕන. ඒ සඳහා මොකද කරන්නට ඕනේ? ඔව් මෛත්‍රිය වඩන්නට ඕන. ඈ ව්‍යාපාදයේ ප්‍රහීන කිරීම සඳහා මෙත්තං චිත්තං භාවේ තබ්බා කියලා කියනවා. මෛත්‍රී සිටිවිල සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා නිතරම මෛත්‍රිය වඩන්නට ඕන. ඇයි අපි එහෙම මෛත්‍රිය වඩන්නට ඕන? එකහතකින් අපේ පැත්තේ මනසට අපට පීඩාවක් නොවන විදියට. අනිත් දේ තමයි පිනුතුනි මේ ලෝකේ ඉන්න හැම දෙනෙක්ම සසරගත ජීවිතයේදී අපේ ළඟම ඥාතින් වෙලා අපට උදව් කරපු අය. එහෙම නොවෙච්ච කිසියම් කෙනෙක් මේ ලෝකේ නැහැ. අපට අම්මා වෙලා තාත්තා වෙලා දුව පුතා වෙලා සහෝදර සහෝදරයන් වෙලා අපට උදව් කරපු අය තමයි තමන්ගේ ඇහෙන් බලන හැම පැත්තෙම ඉන්න අයගේ අනාගත ස්වභාවය. මේට අදාළ හුඟා කතා ප්‍රවෘත්ති ධර්මයේ තුල තියෙනවා. අපි ඉදිරිදි වෙලා ලැබුණොත් සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙනවා. කරණිමෙත සූත්‍රයේ දැක්වෙනවා පින්නතුනි කිසියම් කෙනෙක් යම් සාන්ත පදයක් කරා යනවනම් මානසික සුවයක් කරා යම් කිසි කෙනෙක් යනවනම් ඒ යන කෙනාගේ ජීවිතය තුළ වැඩෙන්නට ඕන ප්‍රධාන ලක්ෂණයක් තමයි මොකද්ද? ඕ සබ්බේ සත්තා භවන්තු සුගිතත්තා කියලා නිතරම පිරිසිදු සිතින් අනිත් අයට සෙත් පදන්න ආශිර්වාද කරන්න. මේක ලොකු කුසලයක් පිනතුනේ. තමන් නිතරම මෛත්‍රිය වඩනවා නම් ඒකේ ආනිසංස තමට මේ ජීවිතයම ලැබෙනවා. පිනතුනේ කාරණයක් තමයි අපි බණ අහනකොට අපේ හිතට එන ලක්ෂණයක් තමයි අපි හිතනවා අපි ওই දන්න කාරණා කියලා. ওই කියන්නේ ඉතින් අපි දන්නවනේ අපි කොච්චර මෛත්‍රිය ගැන අහලා තියෙද? කොච්චර අපි දන් දෙනවා කියන එක අහලා තියෙද? ඉතින් අපි දන්න දෙයක් නේද කියලා තමයි හිතෙන්නේ. නමුත් වෙනතුන එකක් මතක තියාගන්න දන්න දෙයි ඒ අහන දේ පිළිපැදීම අතරේ ලොකු වෙනසක් තියෙනවා. ලොකු වෙනසක් තියෙනවා. මෛත්‍රිය භාවනාව 100 පාරක් තමන් අහලා තියෙන පුළුවන් මෛත්‍රිය භාවනාව ගැන. හැබැයි පින්තුනි ඒ අහපු දේ ගැන පුළුවන් නම් එක දිගට මාස 6ක් දවසට යන 10 ගානේ මෛත්‍රී වඩන්න. ඒ වඩනකොට තියෙන ප්‍රතිඵලය පින්තුනි සම්පූර්ණයෙන්ම අහපින් අහපු දේට වඩා අනිසංසදායි වැඩි. ඒක තමන්ට මුළු ජීවිතේටම දැනෙන විතරක් නෙවෙයි තමන්ට මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නට ලොකු ශක්තියක් වෙනවා. මොකද සන්දිට්ඨිකෝ අකාලිකෝ කියන මේ ගුණය නිසා දරන ධර්මයේ සාන්දෘෂ්ටිකයි, අකාලිකයි. තමන්ට මේ ජීවිතේම ප්‍රතිඵල දකින්න පුළුවන් කල් නොයවා තමන්ට මේ ආනිසංස ලැබෙනවා. පින්නතුනි බලන්න, තමන්ගේ ජීවිතයේ සාර්ථක වෙච්ච දේවල් ගැන කල්පනා කරලා බලන්න. තමන් හොඳට උපාධි ගන්න නැති, තමන්ගේ ගේ හොඳට හදා ගන්න නැති, නැත්නම් තමන් රැකියාවක් ගන්න නැති, තමන්ගේ දරුවා හොඳට උගන්වන්න නැති. බලන්න පින්නතුනි, මේ කරපු දේවල් සාර්ථක වෙන්න ඔබ වාර කීයක් වැඩ කළාද? සැරයක්ද, දෙකක්ද, තුනක්ද, හතරක්ද, පහක්ද? උපාධියක් ගන්න එක දවසක් ඉස්කෝලේ ගියාද? එක විභාගයක් ඉල්ලුවද ඔබ? ඈ, අඛණ්ඩව අවුරුදු 10 15 20 මේවට වැඩ කරලා තියෙනවා අපි. තමන්ගේ දරුවගේ සාර්ථකත්වය වෙනුවෙන් උදෑසන කීයක් තමන් පාන්දර අවදිවෙන්නේ නැද්ද? වාර කීයක් තමන් රෙදි හොදන්නේ නැද්ද? වාර කීයක් දරුවට පාඩම් කරන්න උනන්දු කරවන්නේ නැද්ද? තමන්ගේ රැකියාවේ සාර්ථකත්වය සඳහා වේලාවට යන්න තමන් දින කීයක් අවදි වෙන්නේ නැද්ද? නියම වේලාවට තමන් වාර කීයක් නියම වේලාවට ගිහිල්ලා පොතේ අස්සංකලයේ වැඩ බාර ගන්න නැද්ද? තමන් සාර්ථක වුණා නම් කොහොමද සාර්ථක වුනේ? තමන් මේ දේ අඛණ්ඩව දවසක් දෙකක් සතියක් මාසයක් නෙවෙයි, දැන් අවුරුදු 5 10 15 20 අඛණ්ඩව දරපු උත්සාහයක ප්‍රතිඵලයක් තමයි තමන්ගේ අධ්‍යාපනය, දරුවන්ගේ සාර්ථකත්වය, දේපළවල සුරක්ෂිතතාවය, බැංකු ගිණුමේ සාර්ථකත්වය. මේ හැම දෙම කියන්නේ අතිශය දිගු කාලයක තමන් දරපු උත්සාහයක ප්‍රතිඵලය. ධර්මයේ වෙනුවෙන් ඔබ කොයි වගේ උත්සාහයක් දරලා තියෙද? ධර්මයේ ප්‍රතිඵල ලබන්න කියලා හිතාගෙන අර දේවලට සාපේක්ෂව තමන් කොච්චර උත්සාහයක් දරලා ඇද්ද? කල්පනා අවංකව කල්පනා කරලා බලන්න. කොච්චර තමන් ප්‍රමුඛත්වය දීලා ඇද්ද? මම මේ මෙන්න මේ වෙලාවට මේක කරනවා, මේ දවස මම මේකට කැප කරනවා කියලා තමන් කොච්චර වාර ගණක් කරලා ඇද්ද? කොච්චර පිනතුනි තමන් බලන්න ඒවත් එක සාපේක්ෂව සසඳලා බලන්න කොයිතරම් තමන් ප්‍රමුඛත්වයක්ද? ඔබ කියන්න පුළුවන් අපි හැම මාසෙම සිල් ගන්නවා කියලා. ඈ, ඒක හොඳයි. ඒ සිල් ගත්තු නිසා තමයි ඔබ යම්කි සාර්ථකත්වයක් ඉන්නේ. හැබැයි ඔබ අනිත් දේවල් වලට දරන උත්සාහයට සාපේක්ෂව මේ පිළිබඳ උත්සාහයක් දරුවා නම් ඔබේ ජීවිතවල මීට වඩා දැවැන්ත වෙනසක් තියෙනවා, ප්‍රබල වෙනසක් තියෙනවා. ඒ නිසා පිනතුනි දහම ළඟදී සමහර අය පිනතුනි දක්වන උනන්දු ආඩුයි. ඇතැම් විට ඔබ රාජකාරියකට යනකොට, ඔබ කෙනෙක් මුණගැහෙන්න යනකොට ඔබ හරියට වෙලාවට යන උත්සාහ කරනවා. හැබැයි ඒ දරන් ප්‍රමුඛත්වය ඔබ පන්සලට එන්නට, පන්සලේ පින්කමක් පහට තියෙනවා නම් පහට එන්න, පන්සලට නාවත් ඔබ හැමදාම මං හයට භාවනා කරනවා, මං හයේ ඉඳන් හත දක්වා භාවනා කරනවා, උදේ 4:00 ඉඳන් 5:00 වෙනකම් මං භාවනා වඩනවා කියලා, ඒ වගේ දේ සඳහා අපි කොයිතරම් දුරට ප්‍රමුඛත්වයක් දරලා තියෙනවද? අන්න එහෙම තමන් දරනෝ නම් තමයි වෙනතුනි මේ ධහමේ ප්‍රතිඵල අපට තියෙන්නේ. හැබැයි විශේෂ දෙයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලයේ සමහර අන්‍යාගමික අය බුදුරජාණන් වහන්සේට දෝෂාරෝපණය කළා. මොකද දෝෂාරෝපණය කළේ? බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේහි ඊටාම ඉක්මනින් ප්‍රතිඵල ලබන්න තියෙන දේවල් වල යෙදෙන මිනිස්සු, අධ්‍යාපනය, රැකිරක්ෂා, ගොවිතැන්, මේ වගේ ඉක්මනින් ප්‍රතිඵල ලබන්න පුළුවන් ලෝකයේ මිනිස්සු, ඒ මගින් මුදවලා ඔබ වහන්සේ මේ බොහෝ කාලයකින් ප්‍රතිඵල ලැබෙන්න ධර්මයේ පැත්තට යොමු කරනවා කියලා. බුදුහාඳුර මොකද සඳහන් කළේ? බුදුහාඳුර කියනවා අර බාහිර ලෝකයන්ෙත් හැම දෙයකටම වඩා ඉක්මන් ප්‍රතිඵල තියෙන මේකේ කියලා. ධර්මයේ හැසිරීම. බුදුහාඳුර ඉතාම පැහැදිලිවම කරුණු සහිත ඔප්පු කළ පෙන්නවා මේ ධර්මයේ හැසිරීම හරියට මණ්ඩපෙය මිදම් බික්කෝයේ බ්‍රහ්මචරියන් කියලා. හරියට පිපාසිත වෙච්ච කෙනෙකුට මීවදයක් දෙනවා වගේ කියලා. පිපාසිත නිරාහාර වින කෙනෙකුට මීවදයක් දුන්නාම කොහොමද? ඉක්මනටම යාට ඒක කාල බීලා තමන්ගේ ශරීරයේ ශක්තිය ලබා ගන්න පුළුවන්. අපි ලෝකේ අනිත් කරන දේවල් කොහොමද? සතුට සැනසීම ලබන්න සඳහා අපි ලෝකේ කරන අනිත් දේවල් කොයි විදියද? හරියට බඩගිනි වෙච්ච කෙනෙකුට වී ටිකක් දෙනවා වගේ. බඩගිනි වෙච්ච කෙනෙකුට නැත්තම් උග්ගහක් දෙනවා වගේ. කොච්චර මහන්සි වෙලා දේක ආහාරයක් බවට පත් කරගෙන ශක්තිය ලබන්නේ. පින්තුනේක හොඳට මතක තියාගෙන ඒ නිසා මේ ධහම කියන කීට වඩා ඉක්මන් ධහමක්. ඒ වගේම මේ ධර්මයේ ආරම්භයේ පටන්ම සතුටින් යන ගමනක් මේක. ඒ නිසා තමයි පින්තුනේ බොජ්ජංග ධර්ම අතරේ පීති සම්බොජ්ජංගය ප්‍රීතිය බෝධි අංගයක් විදිහට වඩන්නේ. ඒ නිසා අන්න ඒ සතුට ලබන මාවතේහි එක ලක්ෂණයක් තමයි පින්තුනේ තමන් මෛත්‍රිය වඩන කෙනෙක් වෙන්නට ඕන. නිතරම අනිතර සෙත් පතන්න. ඒ මෛත්‍රිය වඩන කෙනා මෛත්‍රිය නැවතෙන්නේ නැහැ. එයාගේ ළඟ කරුණාව දිනු වෙන අනිත් කෙනෙක්ගේ දුකෙදි පිහිට වෙන උත්සාහයක් දරනවා. එයාගෙන් මුදිතා ගුණය තියෙනවා. අනිත් කෙනෙක් දිනු වෙනකොට සතුටු වෙනවා. එයා ළඟ ඊර්ෂ්‍යාව නැහැ. ඒ වගේම උපේක්ෂාව තියෙනවා. නිතර මැදහත් බව වඩනවා. පින්නතුනේ මෛත්‍රිය වඩලා වඩලා ඉහළට යනකොට ලක්ෂණය මොකද්ද? කරණීමේත සූත්‍රයේ සඳහන් වෙනවා හරියට අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවාට දක්වන සෙනෙහස හැම කෙනෙක්ගේ දිහාම බලනකොට හමු වෙනකොටම ඒ වගේ හැඟීමක් ඇති වෙනවා කියලා. අම්මා කෙනෙක් තමන්ට ඉන්න එකම දරුවට කොච්චර ආදරයක්, රැකවරණයක්, උපකාරයක් කරනවද? අන්න ඒ වගේම හැඟීමක් ලෝකේ හැම දෙනා කෙරෙහිම ඇති වෙනවා කියලා. පින්නොදුනේ මෛත්‍රී වැඩිම තමයි තමන් මානසික සෝයක් කරා යන කෙනෙක්ද කියලා තමන්ටම තමන් ගැන බලාගන්න පුළුවන් ලක්ෂණය. ඔබ මෛත්‍රිය නොවැඩනවා නම් තාම මානසික සෝය කරා යන මගට තාම පිවිසිලා නැහැ කියලා කියන්නේ. දන් දෙන වෙන පුළුවන්, මහා ලොකු දාන දෙන වෙන පුළුවන්, ඒක වෙනම කතාවක්. ඒවට අනිසංස ලැබෙනවා නැත්තේ නෑ. නමුත් මානසික සෝයේ තීරණය වෙන ප්‍රධාන සාධකයක් තමයි කොයිතරම් දුරට සියලු සත්ත්ව සුවපත් වෙත්වා කියලා මෛත්‍රිය වැඩිම. ඒක පින්නතුනේ තමන් ඉන්න තැන ඉඳලා මේ පන්සල, මේ නගරය, මේ ස්ටේට් එක, මේ කවුන්ටිය, මේ රට, මේ කොන්ටිනන්ට් එක, මේ ප්ලැනට් එක, සෝලාර් සිස්ටම් එක, ගැලැක්සිය, කොහොම කියලා යුනිවර්ස් එක දක්වාම මේ මෛත්‍රිය අපිට ටිකෙන් ටික දිනු කරනවා. ඒ නිසා පින්නතුනේ මනෝවෛද්‍ය විශේෂඥවරු පරේෂණ වලින් අනාවරණය කරගත්තු කාරණයක් තමයි බොහෝ දෙනාගේ මානසික ආතතියට, ස්ට්‍රෙස් වලට ප්‍රධානතම හේතුවක් තමයි අනිත්‍යයත් එක්ක තියෙන අමනාපකම්. ඒ අමනාපකම් අඩු කරන්න පුළුවන් නම් හිතේ තියෙන මානසික ආතතිය හුඟක් අඩු වෙනවා. ඒ නිසා මනෝවෛද්‍ය විශේෂඥවරු මානසික පීඩා වලින් ඉන්නට දෙන ප්‍රධානතම ට්‍රීට්මන්ට් එකක් තමයි මෛත්‍රී භාවනාව. ඒක බෞද්ධ විතරක් නෙවෙයි, බෞද්ධ ඇත් කරනවා. බෞද්ධ දහම හරහා කරපුව බුදු දහම නොකිය වෛද්‍ය විද්‍යාව විදිහට ඒගොල්ලන් කියනවා. පින්නතුනේ මේකත් ආරම්භක මට්ටමේදී තමන්ගේ කෙලෙස් අඩු කරගන්න ක්‍රමයක්. මේ හැම දෙයක්ම කරන්නේ තමන්ගේ හිතට තමන් ආරක්ෂාව දාගන්න එක. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා පින්නතුනේ ඊළඟට අපි මෝහය කියන අකුසලය තේරුම් ගන්නට ඕන. දැන් මේ ලෝභය අඩු කිරීම, ද්වේෂය අඩු කිරීම, ඊර්ෂ්‍යාව අඩු කිරීම කියන එක හරියට ගෙදරක තියෙන මයික්‍රෝවේව් එක, හීටරය, ෆ්‍රිජ් එක ඒව ඔෆ් කරනවා වගේ. මොහේ අඩු කරනවා කියන එක මොකද්ද? කෙලින්ම ට්‍රිප් ස්විච් එකම ඔෆ් කරනවා. මේන් ස්විච් එකම ඔෆ් කරනවා වගේ වෙනවා. ඒ නිසා හැම අකුසලයකම පදනම පින්නතුනි මොහේ. මොහේ දුරු කරොත් අනිත් ඒව දුරු කරන වෙලාවක් යන්නේ. හැබැයි එකපාරට දෙන්නට පහර දෙන්න අපට අමාරුයි. ඒ නිසා තමයි පල්ලෙහා මට්ටමින් ඉඳන් ටිකෙන් ටික එන්නේ. ඒ නිසා මෝහය දුරු කර ගැනීම සඳහා බුදුදහමේ දේශනා කරපු අනුශාසනා ගැන අපි ඉතාම මනවින් තේරුම් ගන්නට ඕන. එහෙම තේරුම් ගත්තොත් තමයි අපි ඇත්තටම සම්බුදු සසුනක නියම පහස ලැබුවා වෙන්නේ. මෝහයේ ස්වභාවය මොකද්ද, අවිද්‍යාවේ ස්වභාවය මොකද්ද කියලා තේරුම් ගත්තොත් තමයි ඇත්තටම අපි බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලාද කියලා දන්නේ. අපි උපතින් බෞද්ධ වෙන්න පුළුවන්, උදේවස බුදුන් වඳින වෙන්න පුළුවන්, ඒ අපි අමල තාත්තලගෙන් ලැබිච්ච ආවාසෙන්. නමුත් වෙනතුනේ ඇත්තටම බුදුහාඳුර කෙනෙක් ලෝකයේ පහළ වෙලාද කියලා දැනගන්නේ ලෝභයේ දේශේ අඩුවෙච්ච ප්‍රමාණයට නෙවෙයි. මෝහය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණා තේරුම් ගත්තොත් තමයි අපි හරියටම බුදුදහමෙහි මූලික හරයට යන්නේ. ඒ මොහය තේරුම් ගන්න, ඒ අවිද්‍යාව තේරුම් ගන්න තවත් කරුණු ටිකක් අපට එකට යනවා. ඒක අපි ටිකෙන් ටික ඉදිරියට විස්තර කරනවා. දැන් මේ කියපු කාරණා වලින් පින්නතුන්ට අහන්නේම ප්‍රශ්නයක් තියෙනවද? කාම බණ ඉවර නෑ, බණේ මුල් කොටසක් මේ ඉවරුනේ. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පින්නතුන්ට. පින්නතුනි, අපි අද සාකච්ඡා කරන්නේ හිත ගැන. හිතේ ස්වභාවය ගැන අද අපි සාකච්ඡා කරන්නේ. වරක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු දෙවියෙක් ප්‍රශ්නයක් අහනවා. මොකද ප්‍රශ්නේ? කේනස්සු නියති ලෝකෝ, මේ ලෝකය කුමකින්ද රැගෙන යන්නේ? ලෝකයා දිගින් දිගටම අරගෙන යන්නේ මොකකින්ද? ඒ වගේම කේනස්සු පරිකස්සති, කුමකින්ද මේ ලෝකය ඇදගෙන යන්නේ? කිස්සස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන් වගෝ, කවරනම් එකම දහමක්ද සියල්ලක්ම වසඟ කළ තියෙන කියලා ඇහුවා. එතෙන්දී බුදුහාම සඳහන් කරනවා, චිත්තේන නියති ලෝකෝ, ලෝකයා රැගෙන යන්නේ, අරගෙන යන්නේ ලණුවෙන් බැඳලා වගේ හිත කියලා. ඒ වගේම ලෝකයා ඇදගෙන යන්නේත් අදින්නෙත් හිතයි. ඒ වගේම සිත නැමැති එකම ධර්මතාවයේ තමයි මේ සත්වයා වසඟ කළ තියෙන්නේ කියලා. පින්නතුනි, අපේ මේ පේන රූපය කියන්නේ අපේ හිතම තමයි. හිතම තමයි කියන්නේ හිතේ, අපේ හිත දියුණු කරු ප්‍රමාණයට අද අපට ලැබිච්ච දායාදේ තමයි අපේ මේ ශරීරය කියලා කියන්නේ. හැබැයි මේක ලොකු දියුණු අවස්ථාවක්. ඔබ සසර හුඟා පින් කළ, ඔබ නිකං කෙනෙක් නෙවෙයි. ඔබ කොච්චර දුප්පත් වුණත්, ඔබ කොයිතරම් අපහසුතාවයේ වුණ කෙනෙක් වුණත්, කොයිතරම් වයසට ගිය කෙනෙක් වුණත්, කොයිතරම් ලෙඩ දුක් තියෙන කෙනෙක් වුණත්, ඔබ පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා. ඔබට ලෝකේ ලැබෙන්න පුළුවන් ඉහළම දේ ටික ලැබිලා තියෙනවා. ඒ මොනවද? ඔව්, මනුෂ්‍යාත්ම භාවය ලැබුණා. ඒ විතරක් නෙවෙයි, තවත් මොනවද ලැබුණේ? හොඳ අංගපස්සඟ ලැබුණා, හොඳට විශේෂයෙන් කන් දෙක ඇහෙනවා, හොඳ බුද්ධියක් තියෙනවා. ඒක තමයි ප්‍රධානම දේ. ගැස් දෙක නොපෙනුනත් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. කන් දෙක හොඳට ඇහිමයි, හොඳ බුද්ධියයි. මේ දෙක ලැබුණා. තාම මොනවද ලැබිලා තියෙන්නේ? ඔව්, බොහොම දැ බුද්ධෝත්පාද කාලයකුත් ලැබුණා අපට. හැබැයි පිනොතුනේ බුද්ධෝත්පාද කාලය ලැබුණාද කියලා දැනගන්නේ කොහොමද? ඔව්, සද්ධර්මයේ. සද්ධර්මයේ කියලා මොනවද ඇත්තටම ඇහෙන්නට ඕන? ඔය සද්ධර්මයේ නියම හරයම, කියන්නේ පටිසම්පාදයේ මුල් වෙච්ච අනිත්‍යතාවය මොකද්ද කියලාම තේරුම් ගන්නට ඕන. ඒක ඇහුවොත් තමයි සද්ධර්මය ලැබුණා වෙන්නේ. කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුරෙන් හරි නියම ධම මහන්න ඕන. නැත්තම් දන් දෙන්න කියලා විතරක් ඇහුවොතින් හෝ ඒ නියම ධර්මයේ තේරුම් ගත්තා වෙන්නේ නැහැ. ඇත්තේ මේවත් සත්පුරුෂකම් තමයි. දැන් බොහෝ දෙනෙක් දන් දෙනවා ටිකක් හාමුදුරුව වර්ණනා කරනකොට හරි සතුටු වෙනවා. අපි දැන් ඔක්කොම වැඩ හරි තමයි කියලා. ඉතින් හාමුදුරුවත් අපි ගැන වර්ණනා කරනවා, නායක හාමුදුරුවත් කියලා. ඉතින් අපි ඔක්කොම වැඩ සම්පූර්ණයි කියලා හිතන් ඉන්නේ. පින්නතුනේ එච්චර කලබල වෙන්න එපා. තව අපිට ලබන්න පුළුවන් වාදේවල් තියෙනවා ජීවිතේ. ප්‍රධාන දේ තමයි ශේෂයෙන් ධර්මයේ නියම හරපද්ධතියම අපි තේරුම් ගන්නට ඕන. ඒ නිසා අද අපි ගත කරන ජීවිතයේ පින්නතුනේ සසර හුඟක් පින් කළ ලැබපු ජීවිතයක්. පින් විතරක් නෙවෙයි, හුඟා ප්‍රාර්ථනා කළ ලැබෝ ජීවිතයක්. දැන් මේ කාලේ ඉන්න පුළුවන් ලෝක ඉහළම රටක රාජ්‍ය නායකයෙක්. නමුත් යාට සද්ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ. ධර්මයේ මූලික කරුණ යාට අහන්න ලැබෙන්නේ නැහැ. ඒ අහන්න නොලැබෙන රජතුමාට වඩා පින්නතුනේ ඔබ හුඟාක් භාග්‍ය සම්පන්නයි. ඒ නිසා මේ භාග්‍ය සම්පන්න ගැන ධර්මයේ සඳහන් වෙනවා, යම් කිසි කෙනෙකුට සැබෑ සද්ධර්මය අහන්න ලැබෙනවා නම් ඒ කෙනා උපතින්ම දෑත දෙපය අහිමි වුණත්, උපතින්ම අධ්‍යක්ෂ වාදකම නෑ යාගේ. හැබැයි යාට හොඳට කන් දෙක හැන හොඳ බුද්ධියක් තියෙනවා යාට. යා ඉපදෙලා තියෙන බුද්ධෝත්පාද කාලයක. අන්න ඒ ජීවිතයත් බුදුහාර සඳහන් කරනවා ඊතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා. ඒක ඊතාම වටින ජීවිතයක් කියලා. සද්ධර්මයෙන් නොලැබිච්ච කෙනෙකුට වඩා අර අධ්‍යක්ෂ වාදකම නැති කෙනාගේ ජීවිතය වටිනවා කියලා. ඒ නිසා අපට තේරුම් ගන්න පුළුවන් මේක කොච්චර වටින අවස්ථාවක්ද කියලා. පින්නතුනි, අන්න ඒ ධහම තුල ප්‍රධාන දේ තමයි අපේ හිත තේරුම් ගන්න එක. හැබැයි පින්නතුනි, ඒ හිත කියන එක අචින්තනීය ධහමක්. හිතල අවසන් කරන්න බෑ. ලෝකේ අචින්තනීය, හිතල අවසන් කරන්න බැරි කරුණු පහක් තියෙනවා. ඒකත් තමයි කම්ම නියාමය. කර්මය පිළිබඳව සම්පූර්ණ විස්තරයක් අපට ලබන්න බෑ. බුදුවරයෙකුට විතරයි සම්පූර්ණම දැනගන්න තියෙන අපිත් යම්ස පාණ්ඩේ හරි අපි හැබැයි දැනගන්නට ඕන. ඒ වගේම ලෝක විෂය කියන එක. ලෝක පිළිබඳව. ඔය එක එක ග්‍රහ ලෝක විශාල ප්‍රමාණයක් ලෝකේ තියෙන අපට හිතන්නවත් අමාරුයි. දැන් බලන්න අපි එක ඉන්න ග්‍රහ ලෝකේ තියෙනනේ අපි සෞරග්‍රහ මණ්ඩලය. ඒ සෞරග්‍රහ මණ්ඩලය ඒ වගේ සෞරග්‍රහ මණ්ඩල මිලියන ගාණක් නෙවෙයි ට්‍රිලියන ගාණක් එකතු වෙලා ගැලක්සියක් හැදෙනවා. දැන් අපි ඉන්න ගැලක්සිය ටික කියන්නේ මිල්කි වේ කියලා. මේ මිල්කි වේ අපි ඉන්න ගැලක්සිය පින්නතුණි එක කෙළවරක ඉඳන් අනිත් කෙළවරට යන්නට කොයි තරම් කාලයක් ගත වෙනවද? ආලෝක වර්ෂ ලක්ෂයක් යනවා. එක මොහොතක එක අසුරු සැනක් ගන්න මොහොතකට සැතපු 185,000ක වේගෙන් ගියත් මේ කෙළවරේ ඉඳලා මේ කෙළවරට යන්න අවුරුදු කීයක්ද? අවුරුදු ලක්ෂයක් යනවා. ඉතින් හිතන්න පුළුවන් අපි ඉන්න එකම ගැලැක්සිය ප්‍රමාණය ඒ වගේ ගැලැක්සි කීයද ලෝකේ තියෙන්නේ? 100ක්ද? 1000ක්ද? ලක්ෂයක්ද? මිලියනයක්ද? ට්‍රිලියනයක්ද? ඊටත් වැඩි. එවැනි දැන් කලින් එක යුනිවර්ස් එකක් කියලා විතරයි හිතන් හිටියේ. දැන් විද්‍යාඥයෝ মালටි යුනිවර්සස් වලට දැන් යනවා. යනවා කියන්නේ භෞතිකව නෙවෙයි උපකරණ සියුම් කර කර බලන එකක් තියෙනවා. නමුත් අපේ සෝලාර් සිස්ටම් එක හරහාවත් ඒ ඉක්මවලත් අපේ ජීවිත කාලය තුල යන්න බෑ කිසිම කෙනෙකුට. භෞතිකව යන්න බෑ. උපකරණ වලින් බලන එක විතරයි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ලෝකයේ බුදුහාමුදුරු දේශනා කරන අචින්තින විෂයක් කියලා. ඒ වගේම පිනුත්තුනේ බුද්ධ විෂය අචින්තින විෂය. බුද්ධ විෂය කියන්නේ බුදුවරයෙක්ගේ ඒ පුරණ ගුණධම් ඒ හිතේ ස්වභාවය ඒ ස්වභාවයක් හිතලා අවසන් කරන්න බෑ. ඒ වගේම සත්ව විෂය. ලෝකින සත්‍යයන් ගැන හිතලා අවසන් කරන්න බෑ. දැන් අපිත් එක එක තියෙන දැන් මනුස්ස ලෝකේ නම් අපට පුළුවන් කෝටි 700යි ඉන්නේ. බිලියන 7යි ඉන්නේ කොහොම හරි අධ්‍යයනය කරලා ඉවර කරන්න පුළුවන්. නමුත් පින්නොතින අනිත් සත්තු ගත්තොත් අපට පේන එකම තිරිසන් ලෝකේ ගත්තත් කොච්චර විවිධ සත්‍යයන් ඉන්නද? එක කූමි ගුලක ගත්තොතින් එක සාගරයේ ගත්තොතින් කොච්චර විෂම සත්තු ඉන්නවද? ඉතින් ඒ වගේ අචින්තන ඒ සත්ත්ව ලෝක වලින් දෙකක් විතරයි මානුෂ ලෝකයයි මේ අපිට පේන සත්ත්ව ලෝකයයි තිරිසන් ලෝකයයි තව 29ක් ওই වගේ තියෙනවා. පින්නතුනේ අපමණ සත්ත්ව විශ්යන් මේ ලෝකේ තියෙනවා. ඒකත් හිතලා අවසන් කරන්න බෑ. ඒ වගේම පින්නතුනේ චිත්ත විෂය දැන් අද මේ කතා කරන චිත්ත විෂය කියන එක අචින්තනීය විෂයක්. ඒක බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරයි පරිපූර්ණ වශයෙන් තේරුම් ගන්න පුළුවන්කම තියෙන. නමුත් පින්නතුනේ යම් ප්‍රමාණයකට අපේ හිතේ ස්වභාවයේ ක්‍රියාකාරීත්වයේ තේරුම් ගන්නට ඕන. අපේ හිත කියන්නේ මොකක්ද කියන්නේ? ඒ හිත අනුව තමයි අපේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය යන්නේ. ඒ හිත පින්නතුනේ කෙලෙස් වලින් වැඩි වෙන පල්ලෙහා තැන් වල ඉපදෙන්නේ. සතර පායට යනවා. මානසික ස්වභාවය වනෝ තිරිසං නරක ප්‍රේත අසුර කියලා මේ ලෝක වලට යනවා අපේ මානසික ස්වභාවය anu ඒ තැන් වල ඉපදෙනවා. ඒ තැන් වලින් පල්ලෙහාට යන්න යන ලක්ෂණය තමයි මොකද්ද? ඒ පුද්ගලයා ජීවත් වීම සඳහා විශේෂයෙන් මූලික පහසුකම් ටික ලබා ගැනීම සඳහා දරන උත්සාහය එන්නම වැඩි වෙනවා. මොනද මූලික අවශ්‍යතා ටික? ඔය ප්‍රධාන දේ ආහාර පාන ටික. පල්ලෙහාට යන්න යන්න මනස අපිරිසුදු වෙලා අකුසල් වෙන්න පල්ලෙහාදී ආහාර පාන ලැබෙන්නේ බොහොම අමාරු වෙනවා. ඉහෙලට යන්න යන මනුස්ස ලෝකෙනුට ටිකක් පහසු ආහාර. ඇතැමිට මනුස්ස ලෝකෙත් හුඟක් පින් කරපු අය ඉන්නවා. ඉපදෙනකොටම ඔක්කොම සෝදානම් කරලා තියෙන අම්මලා තාත්තලා. ඇතැමිට රැකියාවක් කරන්න ඕනත් නෑ ජීවිත කාලෙම දේපලක් තියෙන සමහරට. එහෙමත් ඉන්නවනේ නේ පින ටිකක් වැඩියයි. එහෙම ඉඳලා දිව්‍ය ලෝක වලට යනකොට ටිකෙන් ටික වැඩි පහසුකම්. තමන්ගේ දිව්‍ය ලෝකයේ ස්වභාවය අනුව තමන් කැමති වෙන දේ තමන්ගේ ඉස්සරහා නිර්මාණය වෙනවා. පැවතෙනවා. දිව්‍ය ලෝක වල ටික ටික ගිහිලට යනකොට වැඩි දැන් බුදුරජාණන් ධර්මයේ සඳහන් වෙනවා. මනුස්ස ලෝකයට සාපේක්ෂව දිව්‍ය ලෝක හයින් පල්ලෙහාම දිව්‍ය ලෝකේ ගත්තත් මනුස්ස ලෝකයේ ඉහළම සැප විඳින කෙනෙක් ගත්තත් අර චාතුරු මහරජාගේ දිව්‍ය ලෝකයේ හිඟා කැම තරම්වත් වටින්නේ නැහැ කියලා. අපි තාට ආඩම්බර වෙනනේ අපිට මේ ඉස්ම වාහනේ තියෙන දරු වාරයෙන් එහෙම කියලානේ. පින්නතනේ සසරට සාපේක්ෂව බලනකොට දිවි ලෝක වලින් ඉහළම ඒවා ගැන අමුතුවෙන් කියන දැන් පල්ලෙහාම දිවි ලෝකේ ගත්තත් මනස් ලෝකේ ඉහළම සැප විඳින කෙනෙක් වුණත් එහෙ හරියට හිඟා කනවා වගේ. ඒ තරම් පල්ලෙහා මට්ටමක් අපි මේ ඉන්නේ. හැබැයි ධර්මයේ තියෙන අවස්ථාවේ අපි දක්ෂයි අපිට හුඟක් ප්‍රයෝජන ගන්න පුළුවන්. එහෙම ඉහළට ගිහිල්ලා දිව්‍ය ලෝකයෙන් ඉහළට ගිහිලා බ්‍රහ්ම ලෝකයට යනකොට ස්වභාවය මොකද්ද? බ්‍රහ්ම ලෝකයට යනකොට භෞතික දේක් අවශ්‍ය නැහැ. ආහාර පානවත් ඇඳුම් පැනඳුම් භෞතික ශරීරයක් ඕන තියෙනවා සියුම් ශරීරයක්. හැබැයි එතෙන්දී භෞතික බාහිර දේක් කිසිම මතයක් යැපෙන්නේ නැහැ. පීති බක්හා බයිසුති කියපු ආකාරයට මේ ජීවිතේ ලැබපු ධාන සුවෙන් එයා ඉන්නවා. ඉතාම දීර්ඝ කාලයක් ඉන්නවා. බ්‍රහ්ම ලෝකේ. ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකේ. රූපාවචර බ්‍රහ්ම ලෝකේ ඉඳලා අරූපාවචර බ්‍රහ්ම ලෝකයට යනකොට ස්වභාවය මොකද්ද? භෞතික මොකුත් නැහැ. ඒක විඥානය විතරයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මේ විඥානයක් විතරක් එහෙම තියෙනවද කියලා. මේ තත්ත්වෙදී අපට ඇත්තමිට හිතන්න බෑ. දැන් සාමාන්‍ය ලෝකේ බලන්න පේනොත් දැන් මේ වතුර වීදුරුව බලන්න. මේ වතුර වීදුරුව ලික්විඩ් එකක් විදියට තියෙනකොට තමයි අපට කෝපයක් ඕනේ. මේ වතුර ටික මයිස් කරවතින් කොහමද? වීදුරුවක් අවශ්‍යද? නෑ, අපි අතේ තියාගන්න පුළුවන් මේ වතුර ටික. මේ වතුර ටික මරත් කළා වාෂ්ප කරවතින් කොහමද? පේන්නේ නැහැ. අධ්‍යාන දෙයක් තියා පේන්නේ නැහැ අපට. මේ එකම වතුර ටික. ඒ වගේම තමයි අපේ හිත. අපේ හිත මේ මට්ටමේදී ටිකක් රළු කයක් ඕන අපට. එනිසා තමයි මේ වගේ රළු කයක්, මේ ආහාර ජීර්ණ වෙනවා ටිකක් ලොකු යන්ත්‍රයකුත් ඕන ටිකක් වෙලා ජීර්ණ වෙන්න ජීර්ණ පද්ධතියත් එක්ක. දිව්‍ය ලෝකයට යනකොට මේක ටිකක් අඩුවේ ජීර්ණ පද්ධතිය බොහොම සියුම්. බාහිර ශරීරේ ගන්න ආහාර ගන්න ඕනේ ආහාර තිබිද්දිම අවශෝෂණය කරගන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකයට යනකොට මානසින්. ඉහළ දිව්‍ය ලෝකයට යනකොට භෞතික ශරීරයක් ඇත්තෙම නැහැ. මේ වගේ පින්නතුන අපේ විඥානයේ ස්වභාවයක් මේක. ඒ විඥානයත් පින්නතුනේ ඒකෝකාර බව හැටියට තියෙනවා, චතුෝකාර හැටියට තියෙනවා, පංචෝකාර විදිහට තියෙනවා. ඒකෝකාර කියන්නේ පංච උපාදාන ස්කන්ධයෙන් සමහර තැන් තියෙනවා එක ස්කන්ධයක් විතරයි. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහෙන් එක ස්කන්ධයක් විතරක් තියෙන රූප ස්කන්ධය විතරක්. ඒ කොහෙද? ඒ තමයි අසඤ්ඤ සත්‍ය කියලා රූපාචර වස්නෝකයක් තියෙනවා. ආ කය තියෙනවා, සිත නැහැ. ස්කන්ධ දෙක ඇතින්. චතුෝකාර බව කියලා තියෙනවා. අරූපාචර බ්‍රහ්මලෝක හතර රූපේ නැහැ, වේදනා සංඥා සංඛාර විතරයි තියෙන්නේ. සංඛාර විඤ්ඤාණ හතරයි තියෙන්නේ. මනස ලෝකය, රූප දිවි ලෝක, රූපාචර බ්‍රහ්මලෝක අසංසත්‍ය හැර සහ අනිත් හතර පාවල ස්ථාන පංචෝකාර බව ස්කන්ධ පංචයක් තියෙනවා. මේ තැන් තැන් අනුව වෙනස් වෙනවා. පරිසම්පාදයක් විස්තර කරපු ආකාරයේ ඒ භවයනම වෙනස් වෙලා තියෙනවා. දැන් අරූපාචර බ්‍රහ්මයන්ගේ පරිසම්පාදේ විස්තර කරලා තියෙන වෙනස් ක්‍රමයකට. ඉතින් ඒ වගේ විෂමතාවයක් තියෙනවා. කෙසේ වෙතත් වෙනතුනේ මේ හිතේ ලක්ෂණය තමයි හිත කියන දේ අල්ලන්න බෑ. ඒ වගේම හිත නිතරම ක්‍රියාත්මක වන්නේ අපි දැන් මේ කතා කරන්නේ පංචෝකාර භවයක් විදිහටයි. ස්කන්ධ පංචකෙම තියෙන සත්‍යයන් පිළිබඳව පදනම ඉඳගෙන දැන් අපි මේ සාකච්ඡා කරන්නේ. මෙතෙන්දි වෙනතුනේ හිත තනියම ඉන්නේ නෑ, නිතරම හිතත් එක්ක සිතුවිලි චේතසිකත් එක්ක යන්නේ. ඒ විතරක් නෙවෙයි, චිත්ත චෛතසික විතරක් නෙවෙයි, ඊට අනුරූප වූ රූප ස්කන්ධයකුත් තියෙනවා. භෞතික පේනමේ රූපය විතරක් නෙවෙයි, මනෝ පරියාපන රූප කියන මනසත් එකට ප්‍රතිපද වෙන රූප තියෙන ඉතාම සියුම් රූප කලාප. ඒවත් එක්ක තමයි මේ ජීවිතේ නිතරම ක්‍රියාත්මක වෙන්නේ. එතකොට හිතේ ස්වභාවය තමයි හිතට ක්‍රියාත්මක වෙන්න කයකුත් අවශ්‍යයි. යම්කිසි විදියක කයක් අවශ්‍යයි. ඒක හරියට අන්ධයයි කොරාගේ උපමාව තියෙනවනේ. දැන් අන්ධයට ගමනක් යන්න බෑ, අන්ධයට පේන්නේ නෑ. කොරෙක් ඉන්නෝ කොරාට හැවිදින්න වෙනම ඇස් දෙක පේනවා. මේ දෙන්නත් එක්ක එකට ගමන යනවා. කොහොමද යන්නේ? කොරා නගිනවා අන්ධයගේ පිටේ. කර උඩ නැගලා එයා පහර කියනවා. අන්න ඒ වගේ තමයි අපේ මේ ශරීරයත් හරියට අන්ධය වගේ ශරීරෙට නිකම් බලන්න බෑ. ශරීරෙට නිකම් බලන්න පුළුවන් නම් අපි මිය ගියාට පස්සේ රූප පේනවනේ අපට හරන්නේ. එහෙම රූප බලන්න බෑ. එතකොට මේකට අර කොරා නැමැති මේ විඥානේ බැසගෙන තියෙනවා. එතකොට විඥාණයෙන් තමයි ඉන්ද්‍රිය හරහා ඇස හරහා රූප පෙන්වනවා, කන හරහා ශබ්ද පෙන්වනවා. මේ ඉන්ද්‍රිය හරහා අපට අරමුණු ලබා දෙනවා. එතකොට මේ ලබා දෙනකොට ස්වභාවය මොකද්ද කියන එක අපි තේරුම් ගන්නට ඕන හිතේ ස්වභාවය. එතකොට ඇසෙන් රූපයක් දකිනකොට මොකද්ද වෙන්නේ අපේ හිතට? ඇස රූපයක් දකින කොටම වෙන්නේ පින්නතුනි මේකෙන් අපට දෙන්නේ වර්ණ රූපේ විතරයි දෙන්නේ. ඇසෙන් කරන්න පුළුවන් කාරණය වර්ණ රූපේ දෙන එක විතරයි. සුදු හෝ රතු හෝ අවර්ණව මොකක් හරි පාඩක් ලබා දෙනවා. ඉතුරු ටිකෙන් තමයි ඉතුරු ඉන්ද්‍රිය වලින් තමයි අනිත් එක කරන්නේ. මනසින් තමයි අනිත් එක කරන්නේ. එතකොට මුලදී වර්ණ රූපේ විතරයි සංඥා මාත්‍රයක් විතරයි දොන්නේ. ඊට පස්සේ විඥාණයෙන් හිතනවා සවදුරණත් ප්‍රඥාවෙන් සවදුරණත් ඒක තීරුම් ගන්න. ඒ වගේම එක ඉන්ද්‍රියකින් ක්‍රියාත්මක වෙන එක ඒ ඉන්ද්‍රියෙන් විතරයි ඒකට නැඹුරු වෙන්නේ. ඒ කාර්යය එතනින් අවසන් වෙනවා. ඇසෙන් බලන රූපය අපි හිතාගෙනා මේ රූපයේ වීදුරුව දැක්ක දැන් මේ වීදුරුව අල්ලනවා. ඒ වීදුරුවේ තියෙන දෙක මම දැන් බොනවා කියලානේ අපි හිතන්නේ. නමුත් මෙතන මේක වෙන වෙනම ක්‍රියා කීපයක් මේ වෙන්නේ. අතින් ඇහෙන් දැකපු දේ නෙවෙයි අල්ලන්නේ, අල්ලන දේ නෙවෙයි බොන්නේ. උදාහරණයක් විදිහට කිව්වොතින් බලන්න වතුර බේසමක් තියෙනවා. වතුර බේසමක් තියෙනවා අපි ඒ බේසමට ඉබල බලනවා. බැලුවහම මොකද වෙන්නේ? ඔය ලෝකේ ලස්සනම කෙනා පේනවනේ. එතකොට පින්නතුනි ඒ පේන රූපය අපට පුළුවන් ද අල්ලන්න? ඒ බේසමේ පේන රූපය අපට අල්ලන්න බෑ. ඒ බේසමේ පේන රූපය වර්ණේ අපට පුළුවන් ද දිවගාල රස බලන්න? බෑ. ඒ රූපයේ රස ගෑලා දිව ගෑවොත් අපට රූපයේ රසය නෙවෙයි අහුවෙන්නේ මොකද්ද? වතුර රසය අහුවෙන්නේ. ඒ පේන රූපේ ගඳ සුවඳක් තියෙනවද? ගඳ සුවඳකුත් නැහැ. අන්න ඒ වගේ පින්නතුනි එක ඉන්ද්‍රියකින් කරන්න පුළුවන් කාර්ය සීමාවක් තියෙනවා. ඒ දේ විතරයි එකෙන් කරන්නේ. අනිත් ඉන්ද්‍රියෙන් තමයි ඉතුරු ටික සම්පූර්ණ කළ දෙන්නේ. ඒ විතරක් නෙවෙයි එක ඉන්ද්‍රියකින් යමක් ක්‍රියාත්මක වෙනකොට අනිත් ඉන්ද්‍රිය පහම වැඩ කරන්නේ නැහැ. දැන් අපේ තියෙන හිතේ වේගවත් බව වැඩි නිසා අපට හිතා හිතනවා දැන් මේ පිනුතුන් බණ අහනකොට මේ හාඳුරන්ගේ බණත් මට ඇහෙනවා, මේ හාඳුරු දිහාත් මම බලාගෙන ඉන්නේ, ඇහෙනොත් බලනවා, ඒ අතරේ මම බීත්‍යටත් හේතු වෙලා තින්නේ, හොඳ වාතයක් වෙනවා ශරීරටත් වෙනවා, ඇතැමිට කටෙත් මනෝ හරි කැම්කුත් තියෙන පුළුවන්. දැන් අපි හිතාගෙනනේ මේ ඔක්කොම ටික එක විට ක්‍රියාත්මක වෙනවා කියලා. නමුත් පින්නතුනේ එක දෙයක් එක මොහොතක විතරයි වෙන්නේ. විඥානයේ ප්‍රතිබද්ධව ඒ සිද්ධිය ඉක්මනින් මෙතන වැඩ ඉවර කරලා ඊළඟට යනවා. ඔව්, ඒක ඊටාම වේගවත් නිසා අපට හරියට අර ගිනි පෙල්ලක් වේගෙන් කරකවනකොට අපට වලලක් වගේ පේනා වගේ තමයි අපේ මේ ක්‍රියාකාරීත්වය. එතකොට හැම මොහොතෙම විඥානය ඒ ඉන්ද්‍රිය හරහා පේන දේ ඔස්සේ යම්කිසි විඥානයක් පහළ වෙනවා. ඒක කුසල වෙන්න පුළුවන්, අකුසල වෙන්න පුළුවන්, උපේක්ෂාසහගත වෙන්න පුළුවන්, මොකක් හෝ සිතුවිල්ලක් ඒක අනුරූපව පහළ වෙනවා. එතකොට යමක් කිසියම් ඉන්ද්‍රියකින් හිත අරමුණු කරගෙන හිත මුල් කරගෙන යම්කිසි සිතුවිල්ලක් අපට එනවා නම් පින්නතුනි ඒ සිතුවිල්ල තමයි අපේ සම්පූර්ණම ජීවිතය කියලා කියන්නේ. දැන් ඔබ මේ බණ අහනගෙන ඉන්න ඒ ක්ෂණ මොහොතෙහි තමන්ගේ මුළු ජීවිතයම ඒ ධර්මය. හැබැයි ඒ ධර්මය අහද්දි මුණත් ඔබ ගෙදර ගැන හිතෙන්න පුළුවන්, වාහනේ ගැන හිතෙන්න පුළුවන්, දැන් බණ කියන දිවර වෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. ඒ මොකක් හිතුවත් ඒ හිතන මොහොතේ තමන්ගේ දරුවා ගැන හිතෙන්න පුළුවන්. ඒ හිතන මොහොතේ ඒ හිතන දේ තමයි තමන්ගේ සම්පූර්ණ ජීවිතය කියලා කියන්නේ. ඒ හිතන මොහොතේ ඔබ දැන් ගෙදර ගැන හිතමින් ඉන්න වෙලාවේදී ඒ මොහොතේම විඥානය නිරුද්ධ වෙනවා. ඉතින් මොකද වෙන්නේ? ඔව්, මැරෙනවා. මැරීමත් එක්කම මොකද වෙන්නේ? ඈ? ඔව්, ඉපදෙන්නේ කොහෙද ගෙදර ගැන හිතන් ඉන්නකොට? මියගියොත්. නෑ, තමන්ගේ කුසලයේ තමන්ගේ දිනුව හිටියොත් තමන්ගේ ඇතැම්මිට ගෙදරම ඥාති කෙනෙක්ගේ ඒ ඔකුසක ඉපදෙන්නත් පුළුවන් තමන්. අපා යනවා කියලාම නෑ. තමන් කුසලයක් තියෙන නිසා. තමන්ට එහෙම ඉපදෙන කුසලයේ ශක්තිමත් නැති වුණොත් තමන් ඊට වඩා පල්ලෙහා තැනක ඒ ගෙදර ආශ්‍රිතව ඉපදෙන්නත් පුළුවන්. තමන්ගේ කුසල ඊට වඩා ප්‍රබල නම් ඒ ආශ්‍රිතව දෙවි කෙනෙක් වෙන්නත් පුළුවන් තමන්. හැබැයි කොහොම වුණත් චිත්තේන නියති ලෝකෝ කියලා කියන්නේ මෙන්න මේ හිතින් තමයි හිතෙන්ට අරගෙන යන්නේ. ඇත්තටම එතන ගියා නෙවෙයි පිනතුනේ, දැනොත් ඔබ එතන ඉන්නේ. ඒ ඉන්න තැනට අනුව මේ ෆෝම් එක වෙනස් වෙච්ච එක විතරයි වුනේ. ඒ විතරක් නෙවෙයි. සාති කියලා භික්ෂුවක් හිටිය බුදුරජාණන් වහන්සේගේ කාලේ. සාති කියලා හාමුදුරු කෙනෙක් හිටිය. හාමුදුරු කියනවා මරණයෙන් පස්සේ මේ විඥාන එහෙම යනවා කියලා. ඒ හුඟාත් ඇඟලි හාමුදුරු බණ කිය කිය ගියා. බණ කිව්ව විතරක් නෙවෙයි මේ බණ බුදුහාමුදුරුවෝ මෙහෙමයි කියන්නේ කියලා කිව්වේ. බුදුහාමුදුර මේ භික්ෂුවට භික්ෂුන් වහන්සේට එන්න කිව්වෙන්න කියලා නොසෑහෙන්න බැන්න. බැන්නේ මම මරණයෙන් පස්සෙ යන හිතක් තියා මේ එකම ජීවත් වෙන කාලයේහි එක මොහොතක ඉඳන් තව මොහොතකට යන හිතක් ගැනක්වත් මම කියලා නැහැ කියලා. පින්නතුනි හිත එක තැනක ඉඳලා තව තැනකට යන්නේ නැහැ. හැම මොහොතෙම හිත හේතු නිසා හටගන්නවා, එතනම නිරුද්ධ වෙනවා. හැබැයි නිරුද්ධ වෙන්නේ ඊළඟ සිතට උපකාරයක් කළා. බලපෑමක් තියෙනවා. මේ මොහොතේ පහළ වෙන හිත ඊළඟ මොහොතේ හිතට බලපෑමක් කරනව නැත්තේ නෑ. ඒ නිසා තමයි මේ කර්ම චක්‍රය බලපාන්නේ. හැබැයි මේ සිත මෙතෙන්ට එහෙම යනවා කියන එකක් කියවෙන්නේ නෑ. ඒ වගේම පින්තුනේ දැන් ඔබ මෙතන හිතමින් ඉඳලා ගෙදර ගෙන හිතුවා. ඒ වගේ සිත මාරු වෙනකොට යම් කිසි කාලයක් ගත වුණා නම් එක සිතුවිල්ලකින්නම් ඊළඟ සිතුවිල්ලට යන ඔබට යම් කිසි කාලයක් ගත වුණා කියමු. එක මොහොතෙන් එක සුළු මොහොතකින් ඇතැම් විට 1000න් පංගුවක් වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවම තමයි පිනතුනේ මෙතන හිත නිරුද්ධ වෙලා සම්පූර්ණ මේ ශරීරය තුළ ඊළඟ තැන පිරිසිඳ ගන්න යන වෙලාවත් ඒ වෙලාවම තමයි. නමුත් මෙතෙන්දි ලක්ෂණය තමයි අපේ ශරීරය එක දිගටම අපට පේනවා. මේ ශරීරය තුළම තමයි මේ හිත තියෙන්නේ කියලානේ. එහෙම තමයි අපි සාමාන්‍ය හිත. නමුත් හිත තුළ ශරීරය තුළ හිත ඉන්නවා කියලාත් එහෙම කියන්නේ නැහැ. ශරීරය ඇසුරු කරගෙන තියෙනවා. රූපස්මින් වාත්තානම් කියලා කිව්වොත් යම් කෙනෙක් මේ රූපය තුළ ආත්මය තියෙයි කියලා හිතාගෙන හිටියොත් ඒකත් වැරදි. එතකොට මේ ශරීරය ඇසුරු කරගෙන තමයි තියෙන්නේ. හැම මොහොතෙම මෙතනම හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා. හැබැයි මුල සිත ඊළඟ සිතට බලපානවා. එහෙම බලපාල තමයි අපිට මේ කර්ම චක්‍රයෙන් යම් යම් දායාද අපට ලැබිලා තියෙන්නේ. සාමාන්‍ය බලපෑමක් විතරක් නෙවෙයි පින්නතුනි. සමහර මේ යන මොහොතේ ඇතැම් විට ශරීරයට මොකක් හරි ඇනුනොතින් කවුරුහරි ආයුධයකින් පහර දීලා මිය ගියොතින් ඇතැම් විට ලපය නැවත මනස ලෝකෙ ඉවදුනොතින් ඒ ඇඟේ එතනම ලපයක් තියෙන පුළුවන්. ඒවත් බුදුදහමෙන් බැහැර කරන්නේ. ඒක වෙන්න පුළුවන්. මේ විඥානෙට ඒ වගේ සුවිස්හල බලපෑමක් තියෙනවා. මේ ශරීරයේ බලපෑම ඊළඟ ශරීරයට විතරක් නෙවෙයි. කල්ප ගානකට කලින් කරපු කර්ම චක්‍රයක බලපෑමක් වුණත් මෙතෙන්ට එන්න පුළුවන්, ඊළඟ ආත්මයට එන්න පුළුවන්. ඒක තමයි මනසේ ස්වභාවය. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ පින්නතුනි මේ හිත නොකඩවා අඛණ්ඩව යනවා කියලා එකක් නෙවෙයි මේ කියන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොතින් අපි ගහක් ගමු, අඹ ගහක් ගමු. අඹ ගහේ අතුවල කෙළවර ගෙඩි තියෙනවනේ. එතකොට ඒ කෙළවරේ තියෙන ගෙඩිය කොහෙන්ද එතෙන්ට ආවේ? මුලින්දන් ආවේ. ගහේ කොහේ හරි මැද කපල බැලුවොතින් ගෙඩි පේනවද? එහෙනම් ගෙඩිය අහසින් කවුරු හරි දෙවි කෙනෙක් ඇවිල්ලා එල්ලුවද කෙළවරේ? නෑ නේ නේ. හැබැයි ගහේ කොතනින් කපල බැලුවත් කිසිම තැනක ගෙඩි පේන්නේ නෑ. බීජ නියාමයේ අනුව කියලා ගන්නත් පුළුවන්. අපි මේ ඇත්තෙම කර්ම මේ විඥානයේ බලපෑම අපි මේ කියන්නේ යන්නේ අද මේ පේන අපට මේ ලැබෙන පහසුකම් ටිකෙන් ලැබෙන දේ ප්‍රතිඵලය මෙතෙන්ට එන්න තව හේතු ටිකක් ආව. හැබැයි මැදදි කපල බැලුවට කොහෙමත් පේන්නේ නැහැ ඒක. නමුත් බලපෑමක් තියෙනවා මේකේ. අර ගහේ මුලින්දම් වෙන සාරය වතුර ටික ඒව හැම එකක්ම අවසානයේ හදන ගෙඩිය හැදීම සඳහා උපකාරවත් වෙනවා. හැබැයි කිසිම තැනක බැලුවත් වෙන්ව පැහැදිලිව මේව පේන්නේ නැහැ. හැබැයි නොපෙනුනේ කියලා අපි කියනවද මේ අඹ හදන්න හේතු වෙච්ච කාරණා මේ ගහේ මැද නැහැ කියලා? තියෙනවා. ඒ ගහේ මැද හැම තැනම මේක හදන්න පහසුකම් ටික සලසමින් තමයි කෙළවරට යන්නේ. අන්නේ වගේ තමයි තව අවුරුද්දකින් අපට ලොකු ධනයක් ලැබෙන්න පුළුවන් කර්මයේ බලපෑම නිසා. අපේ මේ ශාරීරික කොටස නැති වෙන්නත් පුළුවන්. ලොකු අනතුරටපත් වෙන්නත් පුළුවන්. ළඟම ඥාතියක අපෙන් ගිලිහෙන්න පුළුවන් කර්මයේ බලපෑම නිසා. හැබැයි මේ කර්මය මෙන්න මෙතන මේකයි කියලා මෙතන වෙන් කළ පෙන්වන්න බෑ. ඒක චිත්ත නියාමයක්. ඒක කම්ම නියාමයේ චිත්ත නියාමයේ දෙකම එකට ක්‍රියාත්මක වීම. ඒ වගේම මේ සිතක් පහළ වෙන අවස්ථාවේ ලක්ෂණය තමයි සුවිශේෂ දෙයක් තමයි අහුත්වා සම්බුතං හුත්වා නබවිසිත කියලා කාරණයක් තියෙනවා. පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම එතනම නිරුද්ධ වෙනවා ඒක. මේක ඊටාම වැදගත් කාරණයක්. දැන් මේ මොහොතේ පහළ වෙන සිත කලින් මෙතෙන්ට ආව නෙවෙයි මේ මොහොතේම හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා. හැබැයි අපිට පේන්නේ එක දිගටම සිත් ටිකක් තියෙනවා වගේනේ. දැන් ගංගාව දිහා බැලුවහම අපිට පේන්නේ එක දිගටම දැන් අපි කියමු මහවැලි ගඟ, අපි කියමු ලංකාව නම් අපි කියමු 70ක් 200ක් දිගයි කියලා. ඈ ඉන්දියාවේ සමහර ගංගා නම් ගඟ, සරබූ ගඟ වගේ තියෙන සැතපුම් දහස් ගණන් දිග ගංගා තියෙනවා. අපි කියන්නේ ගංගේ දිග මෙච්චරයි කියලානේ. පේනතුනේ සැතපුම් දහස් ගණන් දිග ගංගා තියෙනවද? ගංගේ දිග කොච්චරද? ගංගේ දිග කොච්චරද? ගංගේ දිග පේනතුනේ වතුර බිඳුවක ප්‍රමාණය. ඒ වතුර බිඳුව එකතු වෙලා තමයි මේ ගඟක් කියලා හැදෙන්නේ. ඒකේ මූලික පදනම තමයි වතුර බිඳුව. අපි අවුරුදු 50ක් 60ක් ජීවත් වුණත් මේ එක චිත්තක්ෂණය තමයි ජීවිතය කියලා කියන්නේ. ඒ චිත්තක්ෂණ එකතු වෙලා තමයි අපි ඒව කාලේ නිර්මාණය කළා. මාසයයි අවුරුද්දයි අවුරුදු දෙකයි හොම කියලා හදාගන්නේ අපේ සම්මත ක්‍රමයට. නමුත් අපට හැම මොහොතෙම එක සිතුවිලි මාත්‍රයක් තියෙන. ඒකත් ස්ථිරවම තියෙන දෙයක් නෙවෙයි. ඒ මොහොතේ හේතු තියෙන කොට හටගන්නවා. එතනම නිරුද්ධ වෙන දෙයක්. නමුත් පින්නතුනි අපි අර කලින් කියපු අවිද්‍යාව නිසා අපි මේක පිළිගන්න සූදානම් නැහැ. අපි හිතාගෙන ඉනෝ මේක දිගටම අඛණ්ඩව යනවා, මේක ස්ථිර දෙයක්, මේක මටයිති දෙයක් කියලා අපි හිතනවා. ඒ විතරක් නෙවෙයි, ඇසෙන් රූපයක් දකිනකොට දැන් මේ පන්සලට ඇවිල්ලා මේ ධර්මශාලාවට එනකොටම ඔබට හිතෙන්නේ මොකද? ආ මේ කලින් ආපු පන්සල තමයි. ඒක එහෙමයි කියලා අපිට හිතෙනවා. කලින් ආපු පන්සල තමයි සම්මුති සත්‍ය අනුව හරි. නමුත් පින්නතුනි මේ මොහොතේ සම්පූර්ණ මේ කලුත් අත්දැකීම. උදාහරණයක් කිව්වොත් අපි කණ්ණාඩි ළඟ යනවා වගේ. අපි මුහුණ බලන කණ්ණාඩි ළඟට යනවනේ. දැන් ඔබ උදේ එන්න කලින් ගිහලා න්යාවෙනේ. දැන් හවසටත් යනවනේ ආයෙ බලන්න. එතකොට දැන් උදේ ගිහපු කණ්ණාඩිය ළඟ පෙනිච්ච රූපය ඔබ හවස එනකන් හිටියද එහෙම? නෑ නේනේ. එතකොට ඒ පෙනිච්ච රූපය වගේම රූපයක් තමයි පේන්නේ නේ? ඔබට තර කරන්න පුළුවන් උදේ පෙනුනෙත් මේකමයි. එහෙනම් මේකම තමයි හවසනකම හිටියේ කියලා නේ. පින්නතුනේ ඒ හේතු ටික සමාන නිසා රූපය සමාන වුණාට ඒ රූපියම නෙවෙයි මේ තිබුණේ. පින්නතුනේ ඒකම තමයි මෙතනත් මේ වුණේ. දැන් ගිය මාසේ ඇවිල්ලා මේ කණ්ණාඩිය බලලා ගියා. බලනකොට ආ මේ කණ්ණාඩිය රූපේ පේනවා, රූපේ පේනවා. ඒ කියන්නේ මේ රූප ටික පේනවා Tamanට. ආයෙ එනකොට ආයෙ කණ්ණාඩියෙන් ආයෙ පේනවා. ඒකම තමයි මේ වුණේ. එතකොට අපේ ජීවිතය අපේ ඇසෙන් දකින දේවල්, කනෙන් අහන දේවල්, මේ ඉන්ද්‍රිය හයෙන්ම ගන්න දේවල් ලක්ෂණය මේකයි. හැම මොහොතෙම ඒ මොහොතේ හේතු ටික නිකතහත් හටගන්නවා. අස්මින් සති දන් හෝති, අස්මින් අසති දන්න හෝති කියන කාරණේ මෙයන්. එතකොට ඒ මොහොතෙම හටගෙන ඒ මොහොතෙම නිරුද්ධ වෙනවා කියන කාරණේ. නමුත් අවිද්‍යාව නිසා හිතෙන මොකද්ද? මම මේ දකින්නේ කලින් දැකපු දේ, මේක මම දැකලා ඉවරුනාට පස්සෙත් මේක ඉතුරු වෙනවා කියලා. මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? ඕ තමන් ඇස කන නාසය ඉන්ද්‍රිය වලින් යමක් හඳුනා ගන්නවා නම් තමන්ට හිතෙනවා මේ හඳුනා ගන්න දේ කලින් තිමිච්ච දෙයක්. ඒක මං අත්දැකීමෙන් පස්සෙත් ඒක එහෙම ඉතුරු වෙනවා කියලා. දැන් Taman gederin එනකොට geder balala gate එක හලාවා යනකොට දැන් හිතාගෙන ඉන්නේ gate එක තාම lock කරලා තියෙන. යනකොට ගියාට පස්සේ දොර අරගන්න පුළුවන් කියලා. මේක තමයි මේක සමුද සත්‍යනෝ හරි මේක වරදන්නේ මේ. හැබැයි මේ තුල ඉඳගෙන කවදාවත් අපට මේ සසර සංසාර චක්‍රෙන් නික්මෙන්න බෑ. සුගති යන බාධාවක් නෑ මේක. සුගති යන්න පුළුවන්, දිව්‍ය ලෝක මනුස්ස ලෝකට යන්න පුළුවන්, බ්‍රහ්ම ලෝකෙත් යන්න පුළුවන්. ගැටලුවක් නෑ. හැබැයි මේ චක්‍රෙන් නික්මෙන්න අපට බෑ. චක්‍රෙන් නික්මෙන්නම් පරමාර්ථ සත්‍ය තුලට හිත පිහිටුවගෙන පරිසම්පාදයේ ඔස්සේ ලෝකෙ දෙස බලන්න ඕන. බැලුවොත් තමයි සංසාර චක්‍රෙන් නික්මෙන්නේ. එහෙම නික්මෙනනම් අවිද්‍යාව දුරු වෙන විදියට හිතේ ස්වභාවය අපි දකින්නට ඕන. මුලින්ම කරන්නේ පින්තුනි, අපි හැකිතාක් දුරට ඇස්කන්න ආසාදී ඉන්ද්‍රියන් වලින් පෙනෙන දේවල්ට කුසල් ඇති වෙන විදියට අපි හිත සකස් කරගන්නවා. ඒ නිසා අපි ඇතැමිට පින්තුන් දන් දීලා ඇති, සිල් රැකලා ඇති, රුවන්වැලි සෑය, දළදා මාලිගාව, ජයශ්‍රී මහපොතේ වන්දනා කළා ඇති ඒවා හිතන නිතර හොඳයි ඒක. එව හිතන මොහොත තුර තමන්ගේ සිතේ කුසලයක් එන්නේ. ඒ සිතීමත් එක්කම තමන් රුවන්වැලි සෑයට පූජා කරව මල් ගැන හිත හිතන වෙලාවක තමන් මෙතන හිත නිරුද්ධුනෝ තින් තමන් ඇතැම් විට මල් විමානයක් තියෙන දිව්‍ය ලෝකයට යන්න පුළුවන්. ඉපදෙන්න පුළුවන්. ඔබ උදව් කරපු සමහර අසනන කෙනෙක් ගැන සිහිපත් කරමින් ඉඳිද්දී ඔබේ හිත හොඳට පිරිසිදු තියාගෙන ඉඳි, ඔබේ හිත මෙතනම නිරුද්ධ වෙලා ඔබේ හිත නැවත හොඳ තැනක හොඳ මාවකගේ කුසේ පිළිසිඳ ගන්න පුළුවන්. හොඳ රටක හොඳ පහසුකම් තියෙන තැනක පිළිසිඳ ගන්න පුළුවන්. ඒක තමන්ගේ කුසලයේ ආනිසංස විදියට දැනුත් අපි ලබලා තියෙන එක තමයි. ඒක අපි ලබන්නට ඕන එක වරදක් නෙවෙයි. හැබැයි ඒක ලැබුණොත් පින්නතුනේ මනස ලෝකෙ ඉපදෙන්න පුළුවන් පහසුකම් ටිකත් එක්ක. හැබැයි ඉපදුනාට පස්සේ තව දේවල් ටිකුත් එක තමයි ලැබෙන්නේ. නිකම්ම නෙවෙයි. මොනවද ඒ? මහලු වීම, ලෙඩ වීම, ප්‍රිය විප්‍රයෝගය, අප්‍රිය සම්ප්‍රයෝග මේ ටිකත් එක්ක තමයි ගන්නෙ. ඔව් අරකත් එක්ක තමයි ලැබෙන්නේ. දැන් පළඟැටියා ගිනි දැලට පනිනවා. පනිනකොට අනේ මට ලස්සන විතර යන පිච්චෙන නම් බෑ කියලා කිව්වට හරියන්නේ නැහැ. ඈ ගින්දරට පැන්නොතින් ඔව් පිච්චෙන එකත් නොමිලේ සපේනු ලැබෙයි. ඒ ටික අනිවාර්යයෙන්ම ලැබෙන. ඒ නිසා තමයි අපි බුදුවරයෙක්ගේ දහම තුලින් අපට අවශ්‍ය වන්නේ මේ අකුසලයෙන් මිදලා සුගතියේ සිත පිහිටව ගන්න වගේම සුගතියටත් ඉක්මවලා නැවත භවයකට නොයන විදියට අපේ හිත පිහිටව ගන්න ක්‍රමය බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ විදියට කොහොමද අපේ සිත පිහිටුවාගන්නේ? සතර සතිපට්ඨානය තුල වරක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු දෙවි කෙනෙක් බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. බුදුරජාණන් වහන්සේ අභ්‍යන්තරයේ ගැටලු, බාහිරත් ගැටලු, මේ මනස ලෝකයා ගැටලු වලින් වෙලිලා ඉන්නේ කොහොමද මේ ගැටලුවෙන් නිදහස් වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ජටා සූත්‍රයේ සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් කියලා. මොකක්ද එහෙනම් කරන්න මේ ගැටෙන් මේ ගැටලුවෙන් නිදහස් වෙන්න මොකද කරන්න ඕන? සීලක පිළිතලා චිත්තං පඤ්ඤංච භාවයන් සිතයි ප්‍රඥාවයි වඩන්නට ඕන. මොකද්ද සිත වඩනවා කියලා කියන්නේ? සිත වඩනවා කියලා කියන අපේ හිතේ නිතරම ලක්ෂණය තමයි සිත අරමුණෙන් අරමුණට නිතරම හිත දුවදුව යන්නේ. ඒ දුවදුව යන සිත මුලින් කරන්නේ මොකද්ද? එක කණුවක ගෙනල්ලා ගැට ගහනවා. සතිය ගැට ගහනවා. හිත ටිකෙන් ටික සතිය තුළ ඉඳමින් හිත සමාධිමත් කරගන්නවා. ඒක තමයි පින්නතුනි පළමුවෙන්ම කරන්න තියෙන දේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නුවණැති කෙනෙක්, ප්‍රඥාවන්ත කෙනෙක් තමන්ගේ විශිෂ්ට ඥාණයෙන් යමක් වඩන්න ඕන නම් මොකද්ද වඩන්න තියෙන්නේ? සමත විදර්ශනා දෙක. සමතේ කියන්නේ විසිරෙන හිත එක අරමුණක තියාගන්න මුලදී අපි ටිකෙන් ටික හිත පුහුණු කරනවා. ඒ සඳහා තමයි බුදුදහමේ තියෙන කර්මස්ථාන 40ම තියෙන්නේ. දස අනුස්සති, දස කසින, දස අසුබ, සතර බ්‍රහ්ම විහරණ, ආහාරේ පටික්කුල සංඥාව, ධාතු මනසිකාරය, මේ කරුණු ඔක්කොම තියෙන්නේ වර්තමානයේ තුල මුලදී හිත පාත්වා ගන්න. පින්නතුනි මේ මට්ටමට හිත දිනු කරත් අපේ ලොකු සාර්ථකත්වයක්. ඒ නිසා ඔබ කොච්චර අධ්‍යාපනයෙන් ඉහළට ගියාද, ඔබ කොච්චර දක්ෂ කෙනෙක්ද කියලා බුදුදහමෙන් බලන්නේ ඔබේ GPA එක අනුව නෙවෙයි. ඈ බුදුදහමේ GPA එකක් තියෙනවා. මොකක්ද ඒ GPA එක? ඒ තමයි ඔබ කොච්චර දක්ෂද ආනාපාන සති භාවනාව, බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව ආදී භාවනා උපයෝගී කරගෙන වර්තමාන මොහොතේ තමන්ගේ හිත කොයිතරම් දිගු වේලාවක් තියාගන්න තමන් දක්ෂද කියලා බලන්න. මුලදී තත්පර 10ක් වෙන්න පුළුවන්. පස්සේ විනාඩියක් වෙන්න පුළුවන්. විනාඩි 2ක්, විනාඩි 3ක්, විනාඩි 5ක්, විනාඩි 10ක් ටිකෙන් ටික ට්‍රේනින් කරන්න. පිනතුනේ බැරි දෙයක් නෙවෙයි. පුළුවන් මේක. හැබැයි අඛණ්ඩව කරන්න. අඛණ්ඩව කරගෙන යන්න තමන්ටම ප්‍රතිඵලයක් පේනවා. ඒ විතරක් නෙවෙයි තමන්ට මනසට ලොකු සහනයක් එනවා. දැන් නිතරම අපි සතුට ලබන්න යන්නේ කොහටද? බාහිරටනේ. රූප එනකම් බලාගෙන ඉන්න, කෝල් එකක් එනකම් බලාගෙන ඉන්න. පිනතුනේ දැන් අපි සතුට ඊමේල් එකක් එනකම් බලාගෙන ඉන්න, ටීවී එකේ නාට්‍ය එනකම් බලාගෙන ඉන්න. දැන් අපි නිතරම අරමුණු ගානේ රස්තියාදු වෙනවා අපි දැන් මේ සතුට ලබන්න බාහිරින්. පිනතුනේ මේ ක්‍රමය අපි තේරුම් ගත්තට පස්සේ සතුට තියෙන අභ්‍යන්තරය ඇතුලේ. දැන් අනිත් අය hina වුණොතින් කතා කරොතින් තමයි සතුට වෙන්නේ. ඊට පස්සේ පිනොතිනේ කතා නොකරපු තරමට අනිත් අය සන්තෝෂයි. මේ වෙලාවෙත් භාවනා කරන්න පුළුවන් ටිකක් වෙනවා. පිනොතිනේ එන්නේ නම් සතුට ඊට පස්සේ තියෙන අභ්‍යන්තරේ. අර සතුට අභ්‍යන්තරේ නැති අය තමයි හුවා කතා කරන්නේ. නිතරම අනිත් අයත් එක්ක ඉඳගෙන තොරතුරු අහනවා, කතා කරනවා. හරියම හිත කැළඹිල පිනොතිනේ. හිතේ සතුට ලබන්න හැබැයි නිහඬ විඳගෙන අනිත් අය විවේචන කර කර ඉන්නේ පහවලා නරකයි කියලා. එහෙම වුණත් කොහොමත් භාවනාවන්නේ. පින්නතුනේ තමන් අනිත්‍ය විවේචනය කරන්නේ වේ තමන්ම තමන්ගේ අභ්‍යන්තරයට හැරෙන්න තමන්ගේ හිත දියුණු වෙන වැඩ පිළිවෙලකට නිතරම ඉන්න පුළුවන් තරම් තමන්ගේ කය ගැන වේදනා ගැන හිත ගැන සිතවිලි ගැන නිතර අවධානයෙන් ඉන්න ඒකට ප්‍රධානම දෙයක් තමයි සති නිමිත්ත කියන එක. සති නිමිත්ත කියන්නේ නාසිකාග්ගීවා මුඛ නිමිත්තේවා කීප ආකාරයට මේ නාසය ආස්තිතව හිත බැඳලා තියන කොයි වෙලෙ. මේ ආස්තිතව හිත තියාගෙන වැඩ කරන. කතා කරනකොට අමාරුයි ඒක. බලන්න ඕනේ අපවත් මෙතන හිත තියා තියන විදියට හිත තියාගෙන සාමාන්‍ය වැඩ කරන්න. එතකොට තමයි නිතර අවධානයෙන් තමයි ඉන්නේ. එතකොට හිත එහෙම දුවන්නේ නැහැ. ගාථාවක් කියනකොට වුණත් හිත හොඳට සිහිය මේ හරිය තියාගෙන ඉතිවිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ කියලා කියන්නේ. එතකොට අර ටිකත් එක මෙතිවිසෝ භගවා කියන අරහං කියනත් එකම අරහං ගුණය මත සම්මා සම්බුද්ධෝ කියන ඒ ටිකත් එකම යන්නේ. දැන් ඉතිවිසෝ ගාතාව කියනකොට කොහමද? කටින් වචන ටික කියනෝ හිත කොහෙද? එක වෙලාවක ලොස් ඇන්ජලිස් වල, තවලාක ලාස් වේගාස්, තවලාක සැක්‍රමෙන්ටෝ, තවලාක ගෙදර, තවලාක බලකෝපක ළඟ හැම තැනම හිත යමින් තමයි ඉතිවිසෝ ගාතාව කියන්නේ. පින්නතුනි අන්න ඒ දෙක එකට යන විදියට තමන් නිතරම හිත පුහුණු කරන්. එතකොට තමයි පින්නතුනි තමන්ගේ සතිය දිනු වෙනවා කියලා බලන්නේ. තමන් කරන දේ ගැන උපරිම සිහියෙන් කරන අවධානයෙන් ඒ වර්තමාන මොහොතෙම ඉන්න. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ පින්නතුනි අතීත දේවල් මතක් කරන්න එපා, හෙට වැඩට ගිහිලා මොනවද කරන එක හිතන්න එපා කියලා නෙවෙයි මේ කියන්නේ. හිත වැඩට ගිහිල්ලා කරන දේ ගැනත් හිතන හිතනකොට තමන් හොඳට සිහිය තියාගෙන දැන් මම මේ සිහියෙන් ඉන්නේ, ඔය හිත වැඩට යනවා, උදේ අවදි වෙලා යනවා කියලා දැන් මෙතන වර්තමානයේ ඉඳගෙන තමන් අනාගතේ හිතන විදියට හිතන්න. එතකොට තමන් යතේ ටෝච් එක තියාගෙන තමයි ටෝච් එක ફોකස් කරන එක එක තැන් වල ටෝච් එකෙන් ගහන්නේ. දැන් අපි කරන්නේ ටෝච් එකෙන් දමල ගහනවා. අතීත අරමුණු සිහි කරනව කවුරු හරි බෑන් එකක් ගැන කියා බැනලිවරයි ආයිපාරයි කියාගෙන බැනුම් අහනවා අපි. ඇයි අපේ හිත අතෙන්ට යනවා ගිහිල්ලා ඒ අරමුණ තුල බැසගෙන ඉන්නවා. අන්න ඒකයි වරද. සිහි කිරීම නෙවෙයි වරද. සිහි කරනකොට තමන්ගේ ලනුව මෙතන තියාගෙන හිතන. සතියෙන් මෙතන බැඳලා හිතන කවුරු හරි බැනපු එකක් වුණත් හිතන කමන්නේ. ගහපු එකක් වුණත් හිතන තමන්ද කරපු වෙනස්කම ගැන හිතන කිසි ගැටලුවක් නැහැ. තමන් දන්නවා දැන් මේ මොහොතේ තමන්ගේ හිතමයි තමන් මේ බලන්නේ කියලා දන්න වෙතකොට අර සිද්ධිය තුලින් අරයත් එක අමනාපයක්වත් රාගයක්වත් නැහැ. ඒ සියල්ලක්ම නැතුව අතීත දේ සිහි කරන්න පුළුවන්. එකක් දෙකක් නෙවෙයි. රහතන් වහන්සේ කෙනෙකුට අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙක් හිත දිනු කරලා පින්නතුනේ කල්ප 500ක් මහා කල්ප 500ක් ආපසර සිහි කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට සීමාවක් නැහැ. ඕන අතීත සිද්ධිය සිහි කරන්න පුළුවන්. හැබැයි ඒ අතීත සිද්ධිය තුල හිත බැසගන්නේ නැහැ. දැන් අපට අද කවුරු හරි බැනපු එකක් සිහි කරනකොට කොහොමද? අපට හිත යමනාපය ඇති වෙනවා. අර සිද්ධිය තුල හිත බැසගෙන ඉන්නවා. ඔබගේ මිය ගිහිපු ඥාතිවරය සිහි කරනකොට දැන් මොකද්ද වෙන්නේ? මෙහි කඳුළු බේරෙනෝනේ. එහෙනම් මොකද්ද වෙන්නේ? අර සිද්ධිය තුළ ඔක්කොම යාසලකපු හැටි, හිටියේ හැටි, ගෙදර ඇවිදපු හැටි, පොත්පත් ලියපු හැටි, ඒ තුළ හිත දැන් බැස ගන්න බැස ගන්නකොටම දන්නේ නැහැ මෙහෙන් කඳුළු වැයක් කරනවා. අර සිද්ධිය තුළ තමයි ජීවත් වෙනවා. පින්නතුනි ඒ සිද්ධියම සිහි කරන්න පුළුවන්. හරියට සිහිය පිහිටුවාගෙන වර්තමාන මොහොතේ සති නිමෙත්ත තුලින්ගෙන ඕන එකක් අතීත අනාගත දෙපැත්තටම හිත යවන්න පුළුවන්. එතකොට සතියෙන් කරන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සතිය කියන එක. ඒ කායනෝයම් බික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධියා සත්‍යංගේ පිරිසුදු භාවයට දුක්ඛ දෝමනස්සනං අත්තංගමාය දුක් දෝමනස් දුරු කරන්න ඥායස් අධිගමාය ප්‍රඥාව ලබන්න නිබ්බානස සත්‍ය කිරියාය නිවන සාක්ෂාත් කරගන්න ඒ කායනෝ බික්කවේයම් මග්ගෝ එකම මගයි තියෙන්නේ. පුළුවන් තරම් පින්නතුනේ සතිය දින ඔබ ඔබට ආදරයද කියලා බලන්නේ ඇත්තටම ඔබ සතිය දින කරන විදිය. පින්නතුනේ සතිය දිනු කළා ඉහලට යන්න යන්න බාහිර කිසිම කෙනෙකුට ඔබේ හිතට දුකක් පීඩාවක් දෙන්න බෑ. ඇයි? එයා වර්තමාන මොහොතේ හිත තියාගන්න දක්ෂයි. හැබැයි බුදුදහමේ මයින්ඩ්ෆුල්නස් එක විතරක් නෙවෙයි පින්නතුනේ. බොහෝ දෙනෙක් වර්තමානයේ භාවනා කියලා මයින්ඩ්ෆුල්නස් එක උගන්වනවා. බොහෝ මේ මෙන්ටල් ප්‍රොබ්ලම්ස් වලට මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරන්න කියලා කියනවා. ආනාපාන සති භාවනාත් කරනවා. ඒගොල්ලන් මොකද කියන්නේ? ඒගොල්ලන් කියන අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න, දැන් වර්තමාන මොහොතේ හිත තියාගෙන ඉන්නේ කියලා. ඒක ඒගොල්ලන්ගේ ට්‍රීට්මන්ට් එකට හරියන්න පුළුවන්. හැබැයි පිනුතුනේ ඒක බුදුදහම නෙවෙයි ඈ. බුදුදහම එක පැටලවා ගන්න එපා. බුදුදහමේ වර්තමාන මොහොතේ හිත තියාගන්න එක විතරක් නෙවෙයි, ඒ හිත තියාගන්න හිතින් අනිත්‍යතාවය මෙනෙහි කරනවා. ඒ අත්දැකීමේ යථා ස්වභාවය නුවණින් මෙනෙහි කරනවා. සති සම්පජඤ්ඤය කියලා දෙකක් බුදුදහමේ යනවා. සිහිය සහ නුවණ කියලා දෙකක්. අන්න ඒ ප්‍රඥාව කියන්නේ මේ සිත එකඟ වෙන්න එකඟ වෙන්න කණෙන් ශබ්දයක් ඇහෙනකොටම දන්නෝ ඒකේ මොහොතේ හටගත්ත එතනම නිරුද්ධ වුණා. සිතට සිතුවිල්ලක් එනකොටම දන්නෝ ආයෙ සිතුවිල්ලත් මේ මොහොතේ හටගත්ත මේ මොහොතේම නිරුද්ධ වුණා. දැන් දීවට රසයක් දැනෙනවා, බෙහෙත් පෙත්තක් හටෙත් තියෙනවා, ඒකත් මේ මොහොතේ ඒ රසය හටගත්ත මේ මොහොතේම නිරුද්ධ වුණා. හැට රූපයක් පේනවා, මේකත් මේ මොහොතේ හටගත්ත මේ මොහොතේ නිරුද්ධ වුණා. මෙන්න මේක පිනතුනි, අර එකඟ වෙච්ච හිතින් හැකි තාක් දුරට මේක සිහි කරමු. මේ සිහි කරනවා කියන්නේ පින්නතුනි වෙනත් විදියකින් කියනවා නම්, බුදුදහමේ විදියට කියනවා නම්, ස්කන්ධ පංචකයෙහි හට ගැනීම, නිරුද්ධ වීම තමන් නොවනේ මෙනෙහි කරනවා. අපි යම් තාක් වේලාවක ඇසින් රූපයක් දැකලා හඳුනාගත්ත කියන්නේ, කනෙන් ශබ්දයක් ඇහුවා කියලා කියන්නේ, ඉන්ද්‍රිය හයෙන් මොකක් ගත්තත් ඒකේ සැකිල්ල මොකද්ද? ස්කෙල්ටන් එක මොකද්ද? පංච උපාදාන ස්කන්ධය. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ හැම මොහොතෙම හට ගන්නවා, හැම මොහොතෙම නිරුද්ධ වෙනවා. හටගත්ත නිරුද්ධ වුණා. එතකොට පිනුතුනේ මෙන්න මේක ඊළඟට නොවනින් මෙනෙහි කරනවා. හැබැයි හොඳ කල්පනාවෙන් ඉන්න. මේ පංච උපාදානස්කන්ධය මෙනෙහි කරනකොට හිතන්න එපා මේ පැත්තේ පංච උපාදානස්කන්ධය, මම මේ පැත්තේ කියලා දෙකක් විදියට බලන්න එපා. සාමාන්‍යයෙන් අපට හිතෙන්නේ පංච උපාදානස්කන්ධය සිහි කරනකොට මම මේ පැත්තේ ඉන්නවා, මේ පැත්තේ පංච උපාදානස්කන්ධය හට ගන්නව, නිරුද්ධ වෙනවා කියලානේ. ඒකනේ සාමාන්‍යයෙන් අපි හිතන්නේ. නමුත් පින්නතුනි මේ දෙකම එකක් බවට පත් වෙනවා. අපේ ජීවිතේ කියන්නේම පංච උපාදානස්කන්ධය. මේ මොහොතේ ඔබට දොර හැරෙන ශබ්ද ඇහෙන්නේ නැති, ඒ ශබ්දේ කියන්නේම ඔබේ ඒවලේ සම්පූර්ණ ජීවිතය. ඒවලේ සම්පූර්ණ පංච උපාදානස්කන්ධය පෙරපසු නොවි හටගත්තා, එතනම නිරුද්ධ වුණා. ආයිසී කරන්න පුළුවන්, ආයිසී කරන්නේ තලුත් පංච උපාදානස්කන්ධය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පෘථග්ජන කෙනාට සේක බවට පත් වෙන්නත්, නැත්නම් පෘථග්ජන කෙනෙක් මාර්ගඵල ලබන්නත්, මාර්ගඵල ලැබවු සෝවාන් සකදාගාමි ආදී මාර්ගඵල ලැබවු කෙනෙකුට රහත් වෙන්නට. රහත් වෙච්ච කෙනාට පෙර නිවන් පාන තෙක් සුවදායිව වාසය කරන්නත් මම එකම එක ප්‍රතිපදාවයි දේශනා කරන්න කියලා. පෘථග්ජන කෙනාට සේක වෙන්නත්, සේක කෙනාට අසේක වෙන්නත්, අසේක කෙනාට පිරිනිවන් සේක සුවදායිව වාසය කරන්නත් එකම ප්‍රතිපදාවයි තියෙන්නේ. දෙකක් නැහැ. මොකක්ද ඒ? ඒ තමයි සමත විදර්ශනාව, නැත්නම් මේ පංච උපාදානස්කන්ධයේ හට ගැනීම, නැත්නම් සමුදය, ඒකේ වැයවීම, අත්තංගමය, ඒකේ තියෙන ආස්වාදය, ආදීනවය, නිස්සරණය නුවණින් බලන්න කියලා. මෙච්චරයි කරන් තියෙන්නේ. ඒක හට ගන්නකොට හටගත්ත කියලා දැක්කා. හට ගැනීම විතරක් නෙවෙයි, ඒ මොහොතේම Taman දක්ෂ වෙන්නට ඕන. මේ මොහොතේම මේක නිරුද්ධ වුණා කියලා. ඒ වගේම ස්කන්ධා සාදීන් පේනන දේවල් වලින් ආස්වාදයක් නැහැ කියලා බුදුදහමේ කියන්නේ නැහැ. ආස්වාදයක් තියෙනවා. හැබැයි ඒක අල්ප ආස්වාදයි, බහු ආදීනවයි. ආස්වාදේ ටිකයි, ආදීන මේ වැඩි. අර කුෂ්ඨයක් කසන වගේ. සමේ කුෂ්ඨයක් හැදිච්චලාගේ කහනකොට සනීපයක් තියෙනවා. හැබැයි ඒ සනීපයට වඩා වේදනාවක් Tamanට පස්සේ ලැබෙනවා. ඒ නිසා අපි ඇසෙන් රූපයක් දකිනකොට ඒ රූපයේ ආස්වාදය, ඒ රූපයේ බාහිරතය කියලා රූපය තුල බැසගත්තොත්, හිත බැසගත්තොත් රූපෙන් ආස්වාදයක් ලැබෙන්න පුළුවන්. හැබැයි පිනතුනි, ඒ බාහිර රූපය වෙනස් වෙනකොට, තමන් කැමති විදිහට නොපවතිනකොට, ඒක පිළිබඳව ජරා, ව්‍යාධි, මරණ ටිකත් අපිට බාර ගන්න වෙනවා. එනිසා ඉන්ද්‍රිය වලින් යමක් ගන්නකොට අපි එහි යථා ස්වභාවය නොදැන ගත්තොතින් අපේ හිත ඒ බාහිර අරමුණ තුල බැස ගන්නවා. ඒක වළක්වන්න බෑ. අවිද්‍යා සහගතව ඒ දෙස බැලුවොත් පටිසම්පාදයේ අංග 12ම ගිහිලි ඉවරයි. එක තත්පරයකින්. ආයේ මැදදී කොහෙවත් නැහැ. වළක්වීමක් නැහැ. බාහිර රූපයන් බලනකොටම රූපයේ තියෙන බාහිරයි කියලා පිටස්තර හිත බැසගත්තොත් ඒ තුලින් අනිත් ටිකත් ක්ෂණිකව යනව ගමන් කරන ඒ අවිද්‍යාවේ ප්‍රමාණයට. හැබැයි වරදවා තේරුම් ගන්න එපා. හොඳ කල්පනාවෙන් ඉන්න. බාහිර රූපයක් නැහැ කියලා කියනවද? බාහිර රූපයක් නැහැ කියලා කියන්නේ නැහැ. වරදවා තේරුම් ගන්න. රූපයක් තියෙනවා. ඒ රූපය ඇසුරෙන් තමයි මේ අධ්‍යක්ෂණ ටික ඇති උනේ. හැබැයි ඒ රූපයේ සජීවී උනේ කොහොමද? තමන්ගේ මානසික ස්වභාවය අනුව. මේ පැත්තේ ඉන්ද්‍රිය ටික වෙනස් වුණොතින් ආයතන, කර්මය, අවිද්‍යාව මේ හේතු ටික අභ්‍යන්තරේ වෙනස් වුණොතින් මොකද වෙන්නේ? බාහිර පේනක වෙනස් වෙනවා. බාහිර රූපයේ තමන්ට දැන් පේන්නේ තමන්ගේ මේ පැත්තේ ප්‍රමාණයට අනුව. හරියට කණ්ණාඩියක් ළඟට ගියා වගේ. කණ්ණාඩි ඉස්සරහා රූපය පේනකොට රූපේ ලස්සනයි කියලා කණ්ණාඩියට වැඳට වැඩක් නැහැ. කණ්ණාඩියේ ඉස්සරහට Taman ගියාම කණ්ණාඩියේ පේන රූපය අනේ හරිය ලස්සනයි, හරිය හොඳයි කියලා වර්ණනා කරන්න වැඩක් නැහැ. රූපය කැතයි කියලා රූපයට බැනන්නට වැඩකුත් නැහැ, කණ්ණාඩිය කුඩු කරන්න වැඩකුත් නැහැ. ඒකේ හේතුව මේ පැත්තේ තියෙන. හැබැයි කණ්ණාඩියක් නැහැ කියලා කියන්නේ කන්නාඩි ඉස්සර රූපයක් නැහැ කියන්නේත් නැහැ. ඒ පේන්නේ ඊට අනුරූප හේතු ටිකක් එකයි පේන්නේ. අන්නේ වගේ පින්නතුනි අපට දැන් මේ ලෝකයක් පේනවා නම් ලෝකයක් ගැන හෙනවා නම් හෙන්නේ කොහොමද? අපේ මේ අභ්‍යන්තර ආයතන වලට අනුව. දැන් සමහර අපි දැකලා තියෙනවා, මං හිතන මං කලිනුත් මේ පින්නතුන් බණවලට කියලා ඇති. සමහර වයසට ගියාම ඉන්නවා දරුවෝ මේ ළඟ ඉන්නවා, දරුවන්ට කෑ ගහනවා, බනිනවා. සමහර දරුවෝ කෑ මරන් එනවා. මේ වයසට ගිහපු කෙනා ඇඳාස්සේ හැංගෙන මෙන්න මාව මරන් එනෝ කියලා. එයාට පේන්නේ බාහිර දේවල්, එයාට පේන්නේ හතුරන් වගේ පේන්නේ, එයාට හානි කරන යන දේවල් වගේ පේන්නේ. ඇත්තටම බාහිර කෙනා හිම දෙයක් කරන්නේ මෙයාගේ කර්ම චක්‍රයෙන් මේ පැත්ත වෙනස් කරනවා. ඒ මානසික ස්වභාවයත් අනුව මේ පැත්ත වෙනස් කරනවා. මේ කර්මයේ ස්වභාවය. දැන් බලන්න දැන් මෙතනම ඉන්න පුළුවන් වෙනත් අමනුස්සෙ. ප්‍රේතෙක් ඉන්න පුළුවන් භූතෙක් ඉන්න පුළුවන්. ඒ ප්‍රේතයට ඒ භූතයට මේ බිත්තිය බිත්තියක්ද? එයාට මේක යන්න පුළුවන් හැබැයි. එයාට මේක හැබැයි පේනවා. සමහර ප්‍රේතයන් භූතයන් ඉන්නවා නූලක් මෙතන දැම්මොත් මතුරුල නූරක් දැම්මත් නූලෙන් එහාට යට යන්න බෑ. අපට නූල උඩින් පැනලා යන්න පුළුවන්. එයාට දැන් අය සමහර මේ පින්න තුනක් දැකලා ඇති මේ වගේ අද්දැකීම් නේ. සමහර අය කෙදුරන් හිම කරන්නේ. වටේට නූලක් කරනවා. එයාට පස්සේ ඊට පස්සේ යට නූලෙ මෙහා පැත්තට එන්න බෑ. එතකොට දැන් අපට පේන්නේ මේක. දැන් අපට පේන මේ හොඳට පේනවනේ එන්න පුළුවන් නේද කියලා අපට හිතෙනවා. දැන් මේ බිත්තිය දැක්කම අපිට දැන් කොහොමද මේ බිත්තිය මෙහා පැත්ත කොහොමද පේන්නේ? මේක යන්නේ කොහොමද කියලා නේ. නමුත් ඒ ආයතන ඉන්ද්‍රිය සකස් වෙච්ච ප්‍රමාණය අනුව ඒ සත්‍යයන්ගේ හැකියාව වෙනස්. ඒ හැකියාව වෙන්නේ බාහිර දේ අනුවම නෙවෙයි. ඒක පේන්නේ තමන්ගේ මේ ආයතන ටික ඇස් කන්න ආසාදී ආයතන තමන්ගේ මනසට අනුව සකස් වෙච්ච විදියට තමයි ඒ ටික පේන්නේ. එතකොට බුදුදහමෙන් මොකද කරන්නේ? බුදුදහමෙන් කරන්නේ මෙන්න මේක යථා ස්වභාවය තේරුම් කරලා දීලා මනස එක පැත්තකින් හිත වර්තමාන අරමුණේ තියාගෙන හිතේ දුවන ගති අඩු කළ හිතේ කාමුණකට තියාගෙන ඊට පස්සේ ප්‍රඥාවෙන් මේකේ ස්වභාවය පිරිසිඳ දැනගැනීමයි කරන්නේ. සමත විදර්ශනා දෙකේ වෙනස බුදුදහමේ කියනව හරියට සතිය කියන එක සමතය කියන එක හරියට අර ගොයන් කපනකොට දැකැත්තෙන් ගොයන් කපනවනේ නේ. පිනසුන් දැකලා තිනේ මම හිතන්නේ ලංකාවේ ගොයන් කපලා ඇත්තේ මේ පිනසුනේ. අපි පොඩි කාලේ කපන ගොයන් එහෙම. එතකොට එකාතකින් ගොයන් ටික අල්ල ගන්නවා වගේ තමයි සතිය කියලා කියන්නේ. දකුණු අතින් දැකැත්තෙන් කපනවා වගේ තමයි ප්‍රඥාව කියලා කියන්නේ, සම්පජඤ්ඤය කියලා කියන්නේ. එතන සතිය කියලා කියන්නේ අර විසිරලා තියෙන සිතේ කාමරණට ගන්නවා. ඒ අරගෙන එන හිතෙන් ප්‍රඥාවෙන් අනිත්‍යතාවය බලනවා, සමුදේවය බලනවා. බලන්න බලන්න මොකද්ද වෙන්නේ? අර බාහිර රූප ශබ්ද ආදී දකිනකොට බාහිරට දුවන ගතිය අඩු වෙනවා. ඒකෙන් කියන්නේ බාහිරගෙන කෙනෙක් දැක්කම හඳුනා ගන්න නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. දරුවේ කනේ අම්මේ තාත්තේ කියන්නේ අනේ මේ සතර මහා භූත රූප කියලා හක බලන්න කියලා නෙමෙයි මේ කියන්නේ. දරුවට සෙනෙහස දක්වනවා. ඒව නොකර ඉන්නේ නැහැ. ඒව දකින්නකොටම තමන්ගේ අභ්‍යන්තරයේ වෙන වෙනස දකින්න හැටමිට දරුවත් එක්ක සෙල්ලම් කරන්නත් පුළුවන්. දරුවත් එක්ක විනෝද ගමනක් යන්න පුළුවන්. තමන් සංග්‍රහයකට යන්න පුළුවන්. මිනිසුත් එක්ක සුවඳ වෙන්න පුළුවන්. ඒ ඔක්කොමත් කරන කරාට මෙයාගේ ලෝකෙ වෙනම ලෝකයක්. මේ අභ්‍යන්තරයෙන් වෙන්නම මේ හේතුඵල ධම දකිනින් ප්‍රඥාවෙන් ඉහළින්ම දකිමින් තමයි මෙයා එන්නේ. වෙනත් කෙනෙක් බාහිර විහිළුවකදී බාහිර ප්‍රශංසාවකදී ඒකට නැඹුරු වෙලා ඒකෙන් සතුටු වෙද්දී මෙයා ඒ මොහොතේම අභ්‍යන්තරයේ හිවි දර්ශනා වඩමින් එයා අභ්‍යන්තර සතුටෙන් ඉන්නේ. අර විනෝද වෙන විහිළු තාලු කරපු කෙනා මැතමෙට ඒකේ අන්තිමේදී බනින්නත් පුළුවන්. අනිත් කෙනා විහිළු කරනකොට සතුටු වෙනවා, බනිනකොට දුක් වෙලා රණ්ඩු වෙලා යන්නත් පුළුවන් පාටි අන්තිමේදී. මෙයා ඒ දෙකම මුණුවනින් බලමින් ඒ දෙක තුලම උපේක්ෂා සාගතව මෙයා ඉන්නවා. එයාට අර බාහිර ප්‍රශංසාවෙන් යාගේ හිත අල්ල ගන්නවත්, එයාට බැනලා යාගේ හිත කෝප කරනවත් දෙකම යාට කරන්න බෑ. පින්නතින් මෙන්න මේ විදියට මනසේ ඉහළම තත්වයට තමන්ගේ හිත දිනු කිරීම තමයි බුදුදහමෙන් කරන්නේ. එතෙන්දි පින්නතුනේ හිත සහ සිතිවිලි කියලා දෙකක් තියෙනවා. ඒකට දැන් අපි ධර්මයෙන් ඉගෙන පින්නතුන් ඉගෙන ගන්න පින්නතුන් අහලා ඇති චිත්ත චෛතසික කියලා කියනෝනේ. චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා සතර ප්‍රමාණත් තියෙනෝනේ. චිත්ත කියලා කියන්නේ එක හිතයි 189කට විවිධාකාරවට බෙදෙනවා, 121ක් විදිහට බෙදෙනවා, එකම හිත. අන්න ඒ හිත තමන්ගේ හිතේ ස්වභාවය වර්තමාන මොහොත ගැන හොඳ සැලකිල්ලෙන් නිතරම ඉන්න. තමන්ට තියෙන රාග හිතක්ද, වීත රාගී හිතක්ද, ද්වේෂ සාගත හිතක්ද, ද්වේෂේ නැති වෙච්ච හිතක්ද, මෝහ සාගත හිතක්ද, මෝහ නැති වෙච්ච හිතක්ද ආදී වශයෙන් හිත ගැන නිතර සැලකිල්ලෙන් ඉන්න. ඒ අතර තමන්ගේ හිතට නීවරණ ආදීනවනම් ඒව පුළුවන් තරම් තේරුම් ගන්න. දැන් මගේ හිතේ රාගයක් තියෙනවා. දැන් මගේ හිතේ ව්‍යාපාදයක් තියෙනවා. ආ දැන් මගේ හිතේ මෛත්‍රියක් තියෙනවා. දැන් මගේ හිතේ පරිත්‍යාගයක් තියෙනවා. ඒව තමන්ගෙම හිතේ එන සිතුවිලි ගැන තම පුළුවන් තරම් තමන්ගේ අභ්‍යන්තරයෙන් බලමින් ඉන්න. ඒ ඉන්න ගමන් පිනතුනේ ප්‍රඥා චෛතසිකයේ චෛතසික 52න් වටිනාම චෛතසිකය තමයි ප්‍රඥා චෛතසිකය. අන්න ඒ ප්‍රඥා චෛතසිකේ වැඩෙන්නේ අර ස්කන්ධ පංචකය සමුදේ වැය විදියට පුළුවන් තරම් බලන්න. හැම මොහොතෙම ඇසෙන් රූපයක් දැක්කා කියන්නේ, කනෙන් ශබ්දයක් ඇහුණා කියන්නේ, මේ පහ හටගත්තා එතනම නිරුද්ධ වුණා, හටගත්ත නිරුද්ධ වුණා කියලා පුළුවන් තරම් මෙනෙහි කරන වාර ගාන වැඩි කරන්න. මේක තමයි බුදුදහමේ අපි කියවනේ සතිමත් බව දිනු කරන එක. බුදුදහමේ තියෙන මොකද්ද? GPA එක. ඒ GPA එක වැඩි කර ගනිමින් ප්‍රඥාවෙන් බලන එක මොකද්ද? IQ එක. IQ එකටත් ඉහළ ගිහිලා දැන් EQI වලට ඇවිල්ලා තියෙනවා. ඉන්ටෙලිජන්ට් ක්වෙස්චන් එකට දැන් ගිහිලා තියෙනවා. පින්නතුනි මේක තමයි GPA එකයි EQ එකයි. මේක දිනු කරගන්න බලන්න. මේක දිනු කරන්න කරන්න මොකද්ද අපට ලැබෙන වාසි ටික? මේ ප්‍රබල කුසලයේ නිසා පින්නතුනි තමන්ට අතීත කර්ම ශක්තියෙන් විදියට අකුසල් වෙන්න තියෙනවා නම් ඒව 60ක් 70ක් 80ක් දුර්වල වෙනවා. ඔව් ඒව දුර්වල වෙනවා. හරියට අහසේ ඉර තියෙනකොට නෑනේ අපිට තාරකා පේන්නේ. අන්න ඒ වගේ මේ ඉර ප්‍රබල කරන වෙන්නෙන්න. කුසලයේ ප්‍රබල කරන ආරව නැති වෙන්නේ නැහැ. ඒව පස්සට යනවා. ඊට වඩා කුසලයේ ඉස්මතු වෙනවා. අතීත අකුසල කර්ම හුඟක් දුර්වල වෙලා ආපස්සට යනවා. ඒව අහෝසි වෙන්නේ රහත් වෙච්ච කාලෙක. ඒත් එකක් එනවා. අහෝසි කර්ම භුක්ති විඳින කැමති නම් රහත් වෙන්න ඕනේ. ඒයින් මෙහා පැත්ත අහෝසි කර්ම වෙන්නේ නැහැ. එතකම එන ඔක්කොම ටික. පින්නතුනි අර කර්ම දුර්වල කර අනිත් පැත්ත තමයි මේක කරන්න කරන කුසලයේ එන්න එන්නම ප්‍රබල වෙනවා. තමන්ට විතරක් නෙමෙයි තමන් ඉතාම කැමති ඉතාම ආදරය කරන ළඟම ඥාතීන්ට කර්මය ලබා දෙන්න පුළුවන් ඉහළම වාසිය ලබා දෙන්න. නිරෝගී භාවය, දිගාසිරි, රැකිරක්ෂා දිනුව, අධ්‍යාපනය, මානසික සතුට හැමදේම උපරිම මට්ටමට දිනු වෙනවා. මේ කුසලයේ නිසා පින්නතුනේ තමන්ට වැරදෙන තැන් හැකි තාක් දුරට වළක්වනවා මේ කුසලයේ විසින්ම. කවුරුවත් නිර්මාණවාදී දෙවි කෙනෙක්වත් ਸਰව බලධාරී දෙවි කෙනෙක්වත් කරන දෙයක් නෙවෙයි. මේක කර්ම නියාමයේ ස්වභාවය, මේක චිත්ත නියාමයේ ස්වභාවය. මේ විදිහට මනස දිනු වෙන්න තමන්ට බාහිරින් වාසි ටික ඔක්කොම ලැබෙනවා. ලැබෙන විතරක් නෙවෙයි තමන් දන්නව බාහිර වාසි කොච්චර ලැබුණත් තමන් දන්නවා බාහිර මත යැපිලා ඉන්නකන් තමන්ට මාළු භාවය, මරණය, නැවත ඉපදීම කියන මේ තුنين තමන්ට ඉක්මල යන්න බෑ. මේවා තමයි අපට තියෙන ඉහළම අභියෝග තුන. මොනවද තුන? මහලු වීම, ඩිකේ, ඔයේජින්, මරණය, ඩෙත් ඇන්ඩ් රීබර්ත්, නැවත ඉපදීම. මේ තුنين ඉක්මලා යන්න නම් තමන්ගේ දරුවෝ 10 දෙනෙකුට මහාචාර්ය පදවි 10ක් ලැබිලා ලෝකේ රටවල් 10ක ජනාධිපතිවරු වුණත් තමන්ට මේ දුකෙන් ඉක්මලා යන්න බෑ. ඒ නිසා බාහිර මත නෙවෙයි තමන්ගේ අභ්‍යන්තරයේ පැත්ත ලබන්න පුළුවන් උපරිම පැත්ත තමන් දිනු කරනවා. දිනු කරනකොට මොකද වෙන්නේ? ඕනම දෙයකට බාහිර දෙයකට තමන් නොසලින පුළුවන් විදිය මනසක් හදා ගන්නවා. දැන් අර හොඳ කතාවක් කියනනේ මේ පිනතුන කතා කියනත් බැරුණනේ කරුණොමනේ කිව්වේ. අර කොසොරයතුමාගේ මේ මාලිගාවෙහි රජතුමාගේ දේවියකට දරුවෙක් හම්බුණනේ. දන්නනේ කතාව? දරුවෙක් ලැබිච්ච දවසේම එදාම රජතුමාගේ මාලිගාව වැඩ කරපු සේවිකාවගේ දරුවෙකුටත් සේවිකාවකටත් දරුවෙක් ලැබුණා. පුතාලා දෙන්නේ දෙන්නම. ඉතින් රජතුමා තීරණය කළ මේ දෙන්නම ගෙදරම හදන්න. රජ මාලිගාවෙම හදන්න. හදන තීරණය කළ මේ දෙන්නම දැන් එකම කාමරේ ඉන්නේ. ඉන්නකොට රජකුමාරීනේ ඇඳේ හොඳ ලස්සන ඇඳකින්නේ අර ළමයා ඉන්නේ බිම පැදරක ඉන්නේ. කොහොමාරි අවුරුදු 3-4ක් යනකොට මේ ළමයි දෙන්නටම ජාතිස්මරඥානය පහළ වුණා. අතීත ආත්ම බව පේන්න ගත්තා මෙයාට. අර ඇඳේ හිටිය ළමයට තමයි මුලින් පෙනුණේ. ආ දැක්කා මේ තරම් පහසුකම් ලැබුණේ කොහොමද කියලා. මේට ඉස්සෙල්ලා ආත්ම භාවයේ බුදුරජාණන් වහන්සේ කෙනගේ ශාසනික මෙයා පැවිදිලා හිටිය කෙනෙක්. පැවිදි වෙලා මෙයා සීලය, ප්‍රඥාව, ශ්‍රද්ධාව දිනු කරලා හිටිය කෙනෙක්. හැබැයි ඒ විතරක් නෙවෙයි එයා ඒ සිල්වත් ඉන්න කාලෙම පිණ්ඩපාතේ ගිහිල්ලා ඒ පිණ්ඩපාතේ කරලා ලැබෙන දේවල් අනිත් හාමුදුරන්ට දානෙටත් පූජා කරලා තියෙනවා. දානයක් දීලා තියෙනවා. එතකොට මෙයා කල්පනා කරලා බැලුව ඒ කාලේ මෙයත් එක්ක තවත් යාළුවෙක් ඒ වගේම තවත් හාමුදුරුවෙක් හිටියා. එකටම හිටියම එයා කොහෙද කියලා බැලුවා. ඕ බලනකොට දැක මේ පැදුරේ ඉන්නේ යානේ. එතකොට බැලුව මොකද්ද හේතුව කියලා එදා සිල්වත්ව ශ්‍රද්ධාවන්තව ප්‍රඥාව දිනු කළ දෙනම. නමුත් අර අනිත් කෙනා දන් දීලා නැහැ. ඕ අරව දිනු කළාට දානෙ පුරුදු කළ නැහැ. එතකොට ඒ කාලෙම පින්නපාතේ ගිහිලා අරහාඳුරු දානෙ බෙදනකොට මෙයා අනිත් කෙනාටත් කියලා තියනවා, මිත්‍රයා ස්වාමීන් වහන්සේ ඉතින් ඔයත් දානෙ පුරුදු කරන්න, බණ භාවනා කරන විතරක් නෙමෙයි දානයත් සතර ප්‍රයෝජනවත් දානයත් ප්‍රගුණ කරන්න කියලා. නමුත් එච්චරේ ගැන සැලකිලිමත් වෙලා නැහැ. ඊට පස්සේ දැන් මේ ආලෝ මොකද කියන්නේ? ආනවා මතකද අපි දැන් ඉස්සර එකට හිටියා? ඉස්සර මං කිව්වනේ දන් දෙන්න කියලා. දන් නොදීපු නිසා බලන්න දැන් ඔය පැදුරු කඩමාලේ ඔයා ඉන්නේ කියලා. ඊට පස්සේ අර පැදුරින කෙනා මොකද කිව්වේ? පැදුරේ ඉන්න කෙනාටත් අර ඥානිය පහල වුණා. තේ දාතුමා පේනගත්තා. එයා කියනවා යාළුවා ආඩම්බර වෙන්න එපා. ඇඳේ තියෙන සතර මහා භූත රූප, පැදුරේ තියෙන සතර මහා භූත රූප. ඔව් යා ප්‍රඥාෙන් බැලුවා. දැන් අපි තමයි බලන්නේ එයා කන්නේ පාන්, අපි කන්නේ කේක් නේද? නමුත් දෙකම පෙටිවලින් තමයි හදලා තියෙන්නේ. දැන් අපි තමයි ඒක බෙද බෙද අපි මේ ඉහළයි පහළයි කියලා මේ සම්මුති සත්‍යනෝ මේ බලන්නේ. ප්‍රඥාවෙන් ඉහළටම දිනු කරපගෙන දුප්පද්ද පොහසත් ඒ වෙනසක් යාට නැහැ. ප්‍රඥාවේදී ඒ සියල්ලක්ම මේ පැත්ත වෙනස් කළා හදාගන්න පුළුවන්. ඒ නිසා තමයි සරුවත් හාඳුර පින්න සීවලේ හාඳුර පින්න පාත යනකොට අනිත් හාඳුරන්ටත් එක්කම පින්න පාත ලැබෙනවා. ලෝසක හාඳුර යනකොට කොහොමද? ලෝසක හාඳුරන්ට නෑ විතරක් නෙවෙයි, ලෝසක හාඳුර පුඩා කාලේ මව් කුසේ පිළිසිඳ ගත දවස ඉඳලම ගමේම අයට කැම නැහැ. ගමිනුත් යවුවා. අම්මා මව් කුසේ ඉන්න කාලෙම. ඊට පස්සේ අම්මත් එළවෙනවා. ඔව් අම්මත් යන්න වුණා. බලන්න පින්නතුනි, නමුත් රහත් වුණාට පස්සේ ලෝසක හාඳුරන්ට ඒ වගේම ආහාර පාන හරියට ලැබුණේ නැහැ. නමුත් සීවලී හාමුදුරෝ යම්කිසි මානසික සුවයකින් හිටියනම් ඊට නොදෙවෙන විදිය මානසික සුවයකින් ලෝසක හාමුදුරෝ හිටියා. අපේ සම්මත ලෝකයේදී අපට හිතෙන අනේ අරහාඳුරු සැප විඳිනවා, අරහාඳුරු දුක් විඳිනවා, අපට එහෙමයි තියෙන අපි බලන්නේ ඉතින්. නමුත් ඒ මානසිකත්වෙදි පින්නතුනේ මේ දෙන්නාටම බාහිර දේවල් වලින් හිත පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ. අන්න එවැනි විදියට මනසක් හදාගන්න එක තමයි බුදුදහමෙන් අපට කියන්නේ පින්නතුනේ. එහෙම වුණොතින් තමයි අපි සාර්ථක වෙන්නේ. අද අපි සාර්ථකයි කියලා හිතුවට අද බාහිර පිටස්තර දේ තුල තමයි අද අපි යැපෙන්නේ. පිටස්තර බාහිර දේ හොඳට ලස්සනට තිබුණොතින් අපට උදව්පකාර කරොතින් අපි ප්‍රශංසා කරොතින් අපි හරිය සන්තෝෂයි. අපි ඔන පිළිගත්තොත් අපිත් එක කතාන කරොත් අපට පහසුකම් නැත්නම් අපි මේ පැත්තෙන් දුක් වෙනවා. අද අපි ඉන්නේ වගේ මානසිකත්වයක. නමුත් බුදුදහම කියලා කියන්නේ පිනතුනි බුදුහාමර දේශනා කළේ ධම්ම දීපා භික්ඛවේ විහෙරද ධම්ම සරණ ඥාන සරණ. මේ ධර්මයේ පහනක් කරගන්න, ධර්මයේ දිවිනක් කරගන්න, ධර්මයේ පිරිසරණක් කරගන්න. සමහරට වෙන පිරිසරණක් නැහැ. කොච්චර දරුව හිටියත්, කොතරම් ඥාතින් හිටියත් විතරක් නෙවෙයි. තමන්ට කොච්චර ඉහිලා රැකියාවක් තිබුණත්, තමන්ගේ රූපය කොච්චර නිරෝගී ලස්සන රූපයක් වුණත්, තමන්ට අවුරුදු 100ක් නිරෝගී වෙන්න පුළුවන්. මක්කුල හාමුදුරුවෝ අවුරුදු 160ක් නිරෝගීව හිටියා. ඒ වුණත් පින්තුනේ මේ ශරීරය අපට පිරිසරණක් නෙවෙයි. මේ ශරීරය කවදා හරි දවසක පහත් වෙන බීමට අපට පාලනය කරන්න බැරි වෙනවා. නමුත් තමන්ගේ මනස දිනු කරොත් ඊ මනසට කවදාවත් ඒක වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන උන්වහන්සේට අවුරුදු 80 දී, උන්වහන්සේ ඊටාම දුර්වල වෙන වෙලාවේදී, කලන්ති හැදිලා වැටෙන වෙලාවේදී හරි හතර දිනක් එකතු වෙලා කෙලින් කළ මේ ශරීරය හතර දිනක් එක විට අවුරුදු 100ක් ප්‍රශ්න ඇහුවත් මගෙන් හතර දින එක විට ඒ හතර දෙනාට මට අවුරුදු 100ක් වුණත් ඒක දිගට උත්තර දෙන්න පුළුවන් කියලා. මගේ සිහියේ, සතියේ, ප්‍රඥාවේ කිසිම අඩුවක් නැහැ. පින්නතුනේ අපේ ශරීරය දුර්වලල වැටෙන්න පුළුවන්. ශරීර ස්වභාවය ඒක. බුදුරජාණන් වහන්සේටත් සාපිපාස ඇති වුණා. ශරීරය දුර්වල වුණා, ලෙඩ වුණා. නමුත් ප්‍රඥාවෙන් කිසිදු හානියක් ඒ මනසට සිද්ධ වුණේ නැහැ. පින්නතුනේ අපි කොයිතරම් බාහිර සුරක්ෂිතව හිටියත් අපේ මනසේ කෙලෙස් නම්, අපේ මනසේ රාගය, ద్వේෂය, මෝහය නම් අපට පින්නතුනි මානසික සුවයක් නැහැ. අපි ලෙඩු මනසින්. ඒ නිසා කය රෝගී වුණත් නිරෝගී මනසක් ඇති කරගන්න ඕනේ පින්නතුනි අපි. අපිට ලැබෙච්ච ඉතාම දුර්ලභ අවස්ථාව මේක. මේ අවස්ථාවකට මෙතනින් මඟ හැරුණොත් ආහි තැනෙබ පින්නතුනි මෛත්‍රී බුදුහම්බේ කියලා නම් බලාපොරොත්තු වෙන්න බෑ අපි හිතුවට. කල්ප ගානකට පස්සේ අපට ඇතැමිට තවත් බුදුවරයෙක් හම්බෙන්නේ. ඒ නිසා මෛත්‍රී බුදුහාමෙන් කාලේ ලැබුණත් ඒ බුදුහාමරොත් මේ බණ ටිකම තමයි කියන්නේ. වෙන බණක් නෙවෙයි කියන්නේ. මේ චතුරාර්ය සත්‍යමයි කියන්නේ. මේ පටිසමුප්පාදයමයි කියන්නේ. එදාටත් අපි අදක්ෂ වෙනවා මේක අපි අද තීරුම් නොගත්තොත්. අද අපි මේක තීරුම් ගත්ත ප්‍රමාණයට එදාට අපි දක්ෂ වෙනවා ඉක්මනින් තීරුම් ගන්න. එහෙම වුණොත් තමයි ඇත්තටම අපිට මෛත්‍රී බුදුහාමරු හරි මුණ ගැහෙන්නේ. අපි අවංකව මේ ශාසනය තුල කැප වුණා තින්. ඒ නිසා පින්නතුනේ තමන් අනිත් වැඩ කරද්දී මේ රටේ ඉනකොට පින්නතුන්ට හුවාක් අපි කාටත් වැඩ තියෙනවා හරියට. නමුත් ඒ සියලුම වැඩ කරද්දී අපේ ජීවිතයේ ප්‍රමුඛතාවය දෙන්න ඕන ධර්මයේ හැසිරෙන්න. ධර්මයේ හැසිරෙන කියලා පින්නතුනේ 아무තු කාලයක් නැහැ. බණ අහන්න විතරයි කාලය යන්නේ. ධර්මයේ පිළිපදින එක හරියට පින්නතුනේ හරියට හුස්ම ගන්න වගේ දෙයක්. දැන් අපිට හුස්ම ගන්න ගිහිල්ලා කාලේ නාසු නැහැ කියනවද නේ? නිදා ගන්න බැරු නැහැ කියනවද නේ? වැඩට යන්න බැරු නැහැ කියන්නේ හුස්ම ගන්න උනා අද වැඩට යන්න පරක්කු නැහැ කියන්නේ. එහෙම නැහෙනේ. හුස්ම ගන්න එකයි පින්නතුනි ජීවත් වීමයි දෙකම එකයි. අන්න ඒ හුස්ම රැල්ලට පින්නතුනි සතිය තියාගන්න. සති නිමිත්තට හුස්ම රැල්ලේ සතිය තියාගෙන ඒත් එක්ක නිතරම වෙනස් වීම අනිත්‍යතාවය ස්කන්ධ පංචකයේ සමුදේවය නිතරම බලන්න මනස හුරු කරන්න. ඒක අමාරු නම් හිත ටිකෙන් ටික ආනාපාන සතියට බුදුගුණ භාවනා මෛත්‍රී භාවනා හිත පුරුදු කරන්න. ඒකත් අමාරු නම් ඒ කියන්නේ සිල්වත්කම අඩුවේ ටිකක්. කය වචනේ සංවර කරගන්න. ඒකත් අමාරු නම් ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරය අඩුවේ ටිකක්. දකින්න අහන දේවල්ට ටිකක් සංවර වෙන්න. ඒකත් අමාරු නම් ඒ කියන්නේ ටිකක් කැම බීම ගන්න වැඩි ටිකක් කැමටේ මාසය වැඩි ඒකයි. ඒවත් ටිකක් පාලනය කරන්න වෙනවා. නින්ද ටිකක් පාලනය කරන්න ඕන. කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න වෙනවා. තව තවත් බණ දාම් මහන්න ඕන. ඒ වහන්න හන පින තුන අපේ තව තවත් හිත දියුණු වෙනවා. ඒ නිසා හැම කටයුතු කරන්න අපි හැමදිනෙක අදිස්ථාන කරගනිමු. ඉතින් හිතගෙන බුදුදහමේ නිතරම කරුණු සඳහන් කරලා තියෙනවා හිත කියන එක. ඊටාම සංකීර්ණ මාතෘකාවක්. ඒක විවිධ නම් වලින් සඳහන් වෙනවා. විඥාන කියනවා, චිත්ත කියනවා, මනෝ කියනවා, සංඥා කියනවා, පඤ්ඤා කියලා කියනවා විවිධ අවස්ථා. හැබැයි ඒ හැම අවස්ථාවකම පින්නතුනේ ස්ථිරවම තියෙන දේවල් නෙවෙයි. ඒ මොහොතේ හටගෙන හේතු නිසා ඒ මොහොතේම හේතු නැතිවම නිරුද්ධ වෙන ස්වභාවයක්. ඒ නිසා අපි ඇත්තටම අපට සලකනවා නම් සලකනවා කියලා කියන්නේ මේ හිතට සලකන්නට ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ පංච ඉන්ද්‍රියට පිළිසරණ තමයි හිත. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පංච ඉන්ද්‍රිය තියෙන්නේ හිත තියෙන නිසා. හිත තමයි මේකට තියෙන රැකවරණේ. හිත යම්කිසි වෙලාවක මෙතනින් වෙන් වුණොත් මොකද වෙන්නේ? නිරත්තං කලින්ගරං හරියට වියලේ ගිහපු දර කැලක් වගේ මේක. ඒ නිසා එක මොහොතෙන් පින්නතුනේ එක තත්පරයෙන් මේ ශරීරයෙන් හිත වෙන් වෙනවා. ඒකට අපි කවදාවත් අපට වළක්වන්න බෑ. ඉතින් මේ ශරීරය දරාගෙන ඉඳිද්දිම අපට මේ හිතට පිළිසරණක් ලබා දෙන්නට ඕන. ඒ පිළිසරණ තමයි මොකද්ද? සතිය. නිතරම හිතට සතිය එකතු කරන සතිය තමයි තමන්ගේ හොඳම යාළුවා. best friend. ඒ නිසා සතිය යම්කිසි වෙලාවක හිතේ නැති වුණොත් තමන් සතුටෙන් වෙන් වෙලා ගියා. සතුට තමන්ට අහිමි වුණා. යම්කිසි වෙලාවක තමන් සතිමත් බවත් එක්ක ඉන්නවා නම් බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දේශනා කරනවා සකේ පෙත්තිකේ විසේ චරත කියලා. සතිමත් බවත් එක්ක ඉන්නවා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කුඹුරේ ජීවත් වෙනවා කියන එක. බුදුරජාණන් වහන්සේගේ ඉඩමේ ඉන්නවා කියන එක. යම් කිසි වෙලාවක මෙන්න මේ සතිමත් බවෙන් ඈත් වුණා නම් එදාට අපි ඉන්නේ කාගේ ඉඩමේද? එදාට ඉන්නේ මාරයේ ඉඩමේ. එදාට මාරයේ ඉඩමේ. ඒ නිසා සතිමත් බව නැමැති ඉඩමේ ඉන්නවා කියන්නේ බුදුහාඳුරුත් එකට ඉන්නවා කියන එක. එතනින් ගියෝතින් පිටත ගියෝතින් ඊට පස්සේ මරුවගේ ඉඩමේ ඉන්නේ. මරුවට ඕන දෙයක් කරන්න පුළුවන් ඊට පස්සේ අපි වල්ල ගන්න පුළුවන්. ඒ නිසා ටිකෙන් ටික සිහිය දිනු කරන්න. ඒ සිහිය දිනු කිරීමත් එක්කම සමාජ ලැබෙන වාසිය තමයි තමන් නිතරම සිත ගැන සැලකිල්ලෙන් ඉන්නේ. ඒ සැලකිල්ල නිසාම පින්නතුනි කිසිම අකුසලයක් තමන්ගේ හිතට නොයන මට්ටමට එනවා. ආවත් තමන්ගේ හිතට කෙලෙසක් තමන්ට යෝනිසෝ මනසිකාරය නිතරම තමන්ගේ හිතේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝනිසෝ මනසිකාරය තරම් වටිනා දෙයක් මම තවත් දකින්නේ නැහැ කියලා. නොපෙමිනි අරහත්වය සාක්ෂාත් කරගන්නටත් ලැබුවා වූ අරහත්වය නොසලී පවත්වා ගන්නටත් සාක්ෂාත් ඒ අරහත්වය සුවදායීව ගෙනියනටත් දෙකටම තියෙන දේ හැටියට සඳහන් කළේ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මොකද්ද? හිතට කෙලෙස් ඇති නොවන විදියටත් හිතේ කුසල් වැඩි වෙන විදියටත් හිතන ක්‍රමය. දැන් අපට හැඩ රූපයක් පේනකොට දැන් කවුරු හරි බැන්නාම අපට හිතට පීඩනයක් නම් අපි හිතන්නේ කොහොමද? අපි එක්ක මෛත්‍රියෙන් බලනවා. මෛත්‍රිය කරන්නේ හැම බැරි නම් අපි හිතනවා අනේ මෙයා මගේ ගියාත්මේ තින් ළඟම ඥාතියෙක් කියලා, අම්ම වෙල හිටිය කෙනෙක් වෙන්න පුළුවන්, තාත්ත වෙල හිටිය කෙනෙක් වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්, එහෙම හිතනවා අපි. එහෙමත් බැරි නම් අපි හිතනවා එයා මානසික රෝගියෙක් කියලා. මොකක් හරි ක්‍රමයකින් පේනොතනි තමන්ගේ හිතට ආරක්ෂාව තමන් දාගන්න. දැන් මානසික රෝගියෙක් බලනකොට අපි කේන්ති ගන්නවද? නෑනේ නේ. යම් කිසි කෙනෙක් ඇත්තම ද්වේෂයෙන් ඉන්නව නම් ඒ කියන්නේ මෙයාට මානසික රෝගයක් කියලාම තමයි. ඉතින් ඇත්තම දැන් සම්බේ පුතුජනා උම්මත්තකා කියලා සඳහන් වෙනවනේ නේ. අඩුපාඩු තියනයි ඉන්නේ අපි ඉන්න සමාජයේ. ඒ වගේ අඩුපාඩු ඇත්ත එක තමයි නේ. නිසා අනිත්‍යගේ අඩුපාඩුකම් වලින් අපේ හිතේ තියෙන ලස්සන අපි නැති කරගන්න ඕනේ. අපි කොච්චර දුක් විඳලා ආපු අයද නේ? ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගෙන නේද කොච්චර මහන්සියෙන් ඔබ දුක් විඳපු අයද නේ? තවදුරටත් දුක් විඳින්න ඕනේ නැහැ පිනොතුනි. මෙච්චර වටින දහමක් තියාගෙන අපිට දුක් විඳින්න නෙවෙයි පිනොතුනි. බුදුහාමර මෙච්චර දුක් විඳලා ඇස්සිස් මස්ලේ දන් දීලා මේ දහම අවබෝධ කරගත්තේ අපිට දුක් විඳින්න නෙවෙයි. අපට අනාගතයේ අපේ ඇස් දෙකෙන් වැටෙන්න තියෙන කඳුළු නවත්තන්නයි බුදුහාමර මේ දහම හොයාගෙන අපට දේශනා කළේ. ඒ නිසා අනාගතයේ තමන්ගේ ලිතාම ළඟම ඥාතියෙක් මැරෙන්න පුළුවන්. එහෙම නොවේ කියලා අපි කාටවත් කියන්න බෑ. ඉතින් ඒ වෙලාවේදී තමන්ට හිත හදාගන්න බෑ. දැම්ම ඉඳන්ම එහෙම වෙලාවට හිත දුර්වල වෙනවනම් තමන්ට දුක් වෙනවනම් කොහොමද දුක හටගන්නේ කියන එක ගැන තමන් දැම්ම දැනුවත් වෙලා ඉන්න. දැම්ම හිත දිනු කරන්න. මරණ සතිය පුළුවන් තරම් වඩන්න තමන්ගේ ළඟම ඥාතියන් අසනීප වෙලා ලෙඩ වෙලා ඉන්නවනම් එයාට උපස්ථාන කරන වගේම ඒ මොහොතට මුහුණ දෙන්න තමන්ගේ මනස හුවා ශක්තිමත් කරගන්න. අපි හැම දෙනාට මේ වෙන තත්ත්වයන්ගෙන් අපේ ළඟම ඥාතින් අපේ අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, ස්වාමි භාර්යාවන් විතරක් නෙමෙයි තමන්ගේ ඇතැම් විට වයසෙන් අඩු දරුවෝ වෙන්නත් පුළුවන්. තමන්ට කලින් ජීවිතේ සමු ගන්නවා. එහෙම වෙනම එහෙම නැහැ කියලා අපි කාටවත් සාහිතියක් වෙන්න බෑ. ඉතින් එවැනි ලෝකයකට පිනතුණි අපට තියෙන එකම රැකවරණේ මේ දහම. මේ දහම උපලීම පිරිසරණ කරගන්න තමන්ට ලැබුණ මේ හොඳම අවස්ථාව. දැන් අපි දන්නව සමහර ඇත්තෝ ලංකාවටත් වඩා මෙහිහාම බණ අහනවා, මෙහිහාම ධර්මයේ ප්‍රගුණ කරනවා, මෙහිහාම මහන්සියට වැඩ කරන හුඟක් දෙන ලංකාවටත් වඩා. ඉතින් තමන්ගේ හිත පිරිසිදුව තියාගන්නවා නම් තමන්ට හුඟක් වැඩ කරන්න පුළුවන්. තමන්ට ඉගෙනගෙන රැකිරක්ෂා කරලා ධර්මයට හුඟා දිනන පුළුවන් වටා පිටාවක තමයි පිනතුන් හැම දිනෙක ඉන්නේ. ඉතින් මේ අවස්ථාව මගහැරගන්න එපා. අපි හැම දිනෙකම ඒ ලබාගත්තා වූ දුර්ලභ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපි උත්සාහ ගනිමු. ඉතින් පින්නතුන්ට අද අපි මේ කියපු කරුණු වලින් ගැටලු එහෙම තියෙනවා නම් අහන්නත් පුළුවන්. හොඳයි පින්නතුනි, අද අප සාකච්ඡා කරේ අපේ හිත ගැන. අපි කරුණු ටිකක් සාකච්ඡා කළා. ඒ හිතේ දිනු කරගන්නේ කොහොමද? හිත අකුසල නිමුදවලා අපේ හිතේ සතුට පවත්වා ගන්නේ කොහොමද කියන එකයි අද අපි මේ සාකච්ඡා කරේ. ඒ වගේම බාහිර අරමුණු තුලින් තමන්ගේ හිත දුර්වල නොවන විදියට ශක්තිමත් ආධ්‍යාත්මික දියුණු මනසක් ඇති කරගන්න විදියයි බුදුදහමට අනුව අප සාකච්ඡා කළේ. ඉතින් බුදුහාඳුරෝ අවිඥා කියලා සූත්‍රය දේශනා කරනවා. නුවණැති කෙනෙක් විසින් තමන්ගේ විශිෂ්ට ඥාණයෙන් යමක් දැනගන්න තියෙනවා නම් ඒ දැනගන්න තියෙන්නේ මොකද්ද? ඒ තමයි පංච උපාදානස්කන්ධය කියලා. මේක තමයි බුද්ධිසම් වල ඉහළම එඩියුකේෂන් එක. රූප වේදනා සංඥා සංඛාර විඥාන වල ස්වභාවය පුළුවන් තරම් ධර්ම දේශනාවලින් අහලා තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒක තේරුම් ගත්ත ප්‍රමාණයට දුක තේරුම් ගත්තේ වෙනවා. දුක තේරුම් ගත්ත ප්‍රමාණයට එයා දුකෙන් නිදහස් වෙනවා, දුකට හේතුව තේරුම් ගන්නවා, ඒ මාර්ගයේ ගමන් කරනවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නුවණැති කෙනෙක් තමන්ගේ විශිෂ්ටතම ඥානයෙන් දුරු කරන්න ඕන නම් මොකද දුරු කරන්න ඕනේ? ඕ අවිද්‍යාවයි භව තණ්හාවයි කියන. නුවණැති කෙනෙක් නම් තමන් දුරු කළ යුත්තේ මොකද්ද? අවිද්‍යාවයි භව තණ්හාවයි. නුවණැති කෙනෙක් තමන්ගේ විශිෂ්ටතම ඥානයෙන් වඩන්න ඕන නම් මොකද්ද වඩන්න තියෙන්නේ? ඕ සමත විදර්ශනා දෙක, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා දෙක, සතිමත් බවත් ප්‍රඥාවත් දිනු කරන්න පුළුවන් තරම්. නුවණැති කෙනෙක් තමගේ විශිෂ්ටතම ඥානයෙන් සාක්ෂාත් කරන්න ඕන නම් මොකක්ද සාක්ෂාත් කළ යුත්තේ? විද්‍යාව සහ විමුක්තිය කියන දෙක. අංගුත්තර නිකාය අභිඤ්ඤා කියලා සූත්‍රයේ තමයි මේක සඳහන් වන්නේ. අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේන චිත්ත සූත්‍රය. තෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කළා, බුදුහාඳුරනේ ලෝකයේ රැගෙන යන්නේ මොහකින්ද? ලෝකයාව ඇදලා තියන්නේ මොහකින්ද? ඒ වගේම මොහකටද මේ ලෝකයා බැඳිලා ඉන්නේ? මොහකටද වසඟ වෙලා ඉන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ බුදුහාමර දේශනා කළේ මේ හිත තමයි ලෝකයාව රැගෙන යන්නේ. හිත තමයි අපිව ඇදලා තියන්නේ. හිත තමයි අපිව මේ ලෝකයේ තුල වසඟ කරලා බැඳලා තියන්නේ කියලා. ඒ නිසා ඒ හිත අපි මේ හේතුඵල ධම දැනගෙන ඇතිවීම නැතිවීම කියන එක මොකක්ද කියලා දැනගෙන පින්නතුනි අපට පුළුවන් නම් සමත විදර්ශනා දෙක දුරු කරමින් සමත විදර්ශනා දෙක ප්‍රගුණ කරමින් මේ හිත දියුණු කරගන්න. සමතය දිනු වෙනකොට ප්‍රඥාව දිනු වෙනකොට පින්නතුනි අනිත් පැත්තෙන් අපේ වීරිය දිනු වෙනවා. මේ ධම ඉක්මනට යන්න ඕන කියලා වීරියක් හට ගන්නවා. ඒ වගේම මේ ධමේ ප්‍රයෝජන පේනකොට ශ්‍රද්ධාව දිනු වෙනවා. ඕ එතකොට පින්නතුනි මේ සති සමාධි දෙක දිනු වෙනකොට ප්‍රඥාව වැඩෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම පහම දිනු වෙනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මේ ඉන්ද්‍රිය ධර්ම පහ තමයි පින්නතුනි අපේ නියම දායාදේ, නියම ධනය අපේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට කෙනෙක් මුණ ගැහුනොත් ඒ මුණ ගැහිච්ච මොහොතේම බලන්නේ ඒ පුද්ගලයාගේ මනස කියවල බලන්නේ මේ පුද්ගලයා සසර කොච්චර මේ ඉන්ද්‍රිය ධර්ම දුරුක දිනු කළද කියලා. ඕ ඉන්ද්‍රිය පරෝපරියත්‍ය ඥාණයෙන් බලන්නේ. පින්නතුනි මේ පහ දිනු කරමින් අපි නිතරම ඉන්නවා නම් අපේ හිතට පහළ වෙන කුසල චේතනාවල අපේ හිතට පහළ වෙන අකුසල චේතනාවලින් අපි දුරු වෙන විතරක් නෙවෙයි අපේ හිතට කුසල චේතනාව පහළ වෙනකොටම ඒ කුසල චේතනාවේ ස්වභාවයත් අපි දැනගන්නවා. ඒ විතරක් නෙවෙයි හිතට සිතුවිල්ලක් පහළ වෙනකොටම දන්නවා. දැන් gedara ගැන සිහි වෙන්න පුළුවන්. සිහි වෙනකොටම දන්න මේ සිතුවිල්ල මේ මොහොතේ හටගෙන මේ මොහොතේම නිරුද්ධ වෙනවා. දරුව ගැන සිහි වෙනවා. සිහි වෙනකොටම දන්න මේ සිතුවිල්ලත් මෙතනම හටගෙන මෙතනම නිරුද්ධනා කියලා මේ හැම දෙයක්ම තමන් නුවණින් බලමින් වාසය කරනවා. එහෙම බලමින් වාසය කරන වෙලාවක බැරි වෙලාවත් අපි මිය ගියොත් මොකද වෙන්නේ? ඒ අනිත්‍යතාවය සිහි කරන මොහොතෙම හරියටම හිත යමකට දැන් අපි කොහොම තමන්ගේ ගෙදර සිහි කරනකොටම තමන් දන්නෝ දැන් මේ ඇත්ත ගෙදර නෙවෙයි පේන්නේ දැන් කලින් දැකපු ගේ තමයි දැන් මේ සිතිවිලිටේක දැන් සිහි වෙන්නේ. ඒකත් මේ මොහොතේම හටගත්තා මේ මොහොතේම නිරුද්ධ වෙනවා කියලා දකිනකොටම තමන්ගේ හිත නිරුද්ධ වුණා විඥාණය. නැත්තම් තමන් මරණයටපත් වුණා. ඒ වෙලාවේ මොකද වෙන්නේ තමන්ට? පේනතුනි හරියට ඒ මොහොතේ සිත පිහිටුවාගෙන හිටියේ නම් ඒ පුද්ගලයාගේ මරණයත් රහත් භාවයත් පිරිනිවන් පෑමත් මේ තුනම එකම වෙන සමසීසී පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ අරගෙන සමසීසී කියලා. ආයි කිසිම තැනක යාගේ සිත පිහිටන්නේ නැහැ. දැන් අපි යමක් ගැන හිතනකොට මෙතන දැන් සිත පිහිටලා තියෙන ලංකාවේ ගෙදර ගැන හිතනවනම්, අම්මා ගැන හිතනවනම්, රැකියාව ගැන හිතනවනම්, තමගේ ස්වාමි පුරුෂයා, භාර්යාව ගැන, දරුවා ගැන හිතනවනම් ඒ මොහොතේ බාහිර දේ ගැන සම්පූර්ණයෙන් දැන් හිත බැසගෙන ඇතියි. ඒක කුසලයක් වෙන්න පුළුවන්, අකුසලයක් වෙන්න පුළුවන්. නමුත් ඒ තුළ හිත බැසගෙන තියෙනවා. නමුත් ඒ බැස ගැනීමෙන් හිත මුදවලා අභ්‍යන්තරයේ මේ විදර්ශනාව තුළ හිත පිහිටුවා ගැනීමේ දක්ෂතාවයේ ප්‍රතිඵලය මේක තියෙන්නේ. ඉතින් මේක හිතන්න එපා මරණාසන්න මොහොතේ විතරක් කරන්න පුළුවන් කියලා. කලින් පුරුදු කරලා තියුණු කෙනෙකුට තමයි ඒවලට මේක හිතට එන්නේ. ඒක එක දිගටම තමන් පුළුවන් තරම් කරන්න ඕන. ඒක පුරුදු කරන්න හිතන්න එපා. තමන්ට ඉපදීමක් නොලැබෙයි කියලා හිතන්න එපා. එහෙම හිතුව සමහරක් කරන එකක් නැහැ. පිනතුනි තමන් මේක කරන්නේ දුකෙන් නිදහස් වෙන්න කියලා හිතන්න. අපි කවුරුවත් කැමති නෑ දුක් විඳිනනේ. තමන් මේක සිහි කරන මොහොතේ පිනතුනි තමන් මහලු භාවයෙන් එක්විලා ඉන්නේ. තමන්ගේ හිතට හොඳට මේක අපිට දාලා තියෙන වෙලෙට බය වෙන දෙයක් නැහැ. ඒ වෙලාවට තමන් පිනතුනි මරණ දුකෙන් නිදහස් වෙලා ඉන්නේ. මරණය කියන දුක ජරා මරණ ඉක්මවලා තියෙන. ඒ වෙලාවේ තමන් නැවත ඉපදීම කියන කාරණේ ඉක්මවලා තියෙන. ඒ මොහොතේ තමන්ට ශාරීරික කොයිතරම් බරපතල රෝගයක් තිබුණත් ඒ මොහොතේ පින්නතුනේ තමන්ට ඒ ශාරීරික රෝගේ දැනෙන්නේ නැහැ. තමන්ගේ ශරීරයේ ඉතාම ලෝකේ තියෙන බරපතලම රෝගේ තියාගෙන තමන් මරණය පෙනිපෙනී ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ශාරීරිකව. නමුත් මනසට ඒක දැනෙන්නේවත් නැහැ. තමන්ගේ ප්‍රඥාව තුළ සම්පූර්ණයෙන්ම හිත බැසගෙන තියෙන්නේ ඒ මොහොතේ කාලය අවකාශය දෙකම ඉක්මවල තියෙන්නේ. තමන්ට මහලු වෙලා කියලා තමන් බලන්නේ කලින් ශරීරයත් එක්ක සංසන්දනය කළනේ නේ. මේ ප්‍රඥාව තුළ පින්නතුනේ සැසඳීමක් නැහැ යාට. යා සම්පූර්ණ වර්තමාන මොහොතේ හිත යාගේ තියෙන්නේ. පින්නතුනේ මෙන්න මේක දිනු කරන්න බලන්න. මේක තමයි පින්නතුනේ අපට අපේ ජීවිතවල කරන්න පුළුවන් වටිනාම දේ මේක. හිතන්නේප ජීවිත තුල වටිනාම දේ දරුවට උගන්වලා දරුවා මහා ප්‍රොෆෙසර් කෙනෙක් කරනවා කියන එක. ඉංජිනේර කෙනෙක් කරන එක, ડોක්ටර් කෙනෙක් කරන එක. ඒක අමාරු නෑ පින්නතුනේ. ඒකේ ධර්මයේ දන්නේ නැති ඇත්ත ඒක ලෝකේ කරනවා. ඒකත් කරන්න කමන්නේ. ડોක්ටරේට් දෙකක්ම ගන්න දරුවට මේ උනන්දු කරවන්න කමන්නේ. හැබැයි පින්නතුනේ ඊට නොදෙවෙන විදියට තමන් මේ දහම තුල හික්මෙන්න. මේක විතරයි තමන්ට පිළිසරණ වෙන කිසිම පිළිසරණක් තමන්ට නෑ. හරියට හතර දිසාවෙන් එන මහා පර්වත හතරක්. ඒ හතර දිසාවෙන් එන සියලුම දේවල් විනාශ කරමින් තමන්ගේ කරා හැම මොහොතකම ළඟා වෙනා වගේ මහා පර්වත හතරක් නිරතුරුවම තමන්ගේ වෙත එනවා. දුවල බේරෙන්න බෑ. මොනවද හතර? ඈ ව්‍යාධි, ජරා, මරණ, ජාති. මේ හතර හැම මොහොතකම ළඟා වෙමින් තියෙනවා. කොයි පැත්තටවත් දුවල බේරෙන්න බෑ. පින්නතුනි මේකෙන් දුරු වෙන්න මේ අභියෝගයට මුහුණ පාන එකම දේ තමයි ධර්මය. එකම දේ තමයි තමන්ගේ හිත පිළිසරණ කරගෙන ඉන්න. හැම මොහොතෙම හිත දියුණු වෙන වැඩපිළිවෙලක ඉන්න. හැම මොහොතෙම අනිත්‍යයට උදව්වක් කරන්න, උපකාරයක් කරන්න. තමන්ගේ දෑතින් පිහිට වෙන්න. වැරදි තියන අය කෙනෙක් කියලා කොම් කරන්න එපා. පුළුවන් තරම් එයාටත් උදව් කරන්න. තමන්ට හානියක් නොවන විදියට. අසරණයට පිහිට වෙන්න. මව්දෙමාපිය ඉන්නවා නම් තමන්ගේ දෑතින්ම සලකන්න. වයසක කෙනෙක් ඉන්නවා නම් සලකන්න. තමන්ට තියෙන සීට් එක පුටුව වයසක කෙනෙක් දැක්කොත් කරුණාවෙන් මෛත්‍රියෙන් එක දෙන්න. ඒක තමන්ට ලොකු සැනසීමක්. හැම වෙලාවෙම වෙනත් කෙනෙකුට උදව්වක් කරන්න බලාගෙන ඉන්න. අනිත්‍යනා මේක කරේ නැහැ මං විතරයි කරන්න ඕන කියලා එහෙම හිතන්නව පොඩ්ඩක් අහන්න. වෙනත් කෙනෙක් දෙයක් නොකරපු වෙලාවට තමන්ට මේක කරන්න හොඳ අවස්ථාවක් කියලා හිතන්න. ඒයට තනේ මේ පින අනුමෝදන් වෙන්න කියලා සතුටෙන් තමන් ඒ වැඩේ කරන්න. ඒව කරන්න පිනතුනේ තමන්ගේ හැම පැත්තෙම මනස දිනු වෙනවා. හැම පැත්තෙම ලෝකේ ලැබෙන පුළුවන් වටිනාම දේ ටික තමන්ගේ පැත්තට එනවා. අයි කිසිම කෙනෙකුට ඒව වළක්වන්න බෑ. මේ ධර්මයෙන් ලොකු පිළිසරණක් තියෙනවා නිවනට විතරක් නෙවෙයි. මේ ජීවිතය තුළ ලබා දෙන්න පුළුවන් සියලුම වාසි ටික තමන්ට මේ ගමන් මගේ තමන් මනස නිරෝගීව තියාගෙන ඉදිරියට යනකොට තමන්ට ලෝකේ ලබා දෙන්න පුළුවන් ඉහළම වාසි ටික ලබා දෙනෝ කර්මෙන්. කවුරුත් කරන දෙයක් නෙවෙයි. ඒක નિરાයාසයෙන් වෙනවා. දැනටමත් ඇත්තෙම ඔබට ඒ වගේ වාසි හුඟක් ලබා දීලා තියෙනවා. ඔබ දන්නේ නැති වුණාට. හොඳට බැලුවොත් ඔබට තේනේ ඔබට කොච්චර අනිත්‍යයට නොලැබිච්ච වාසි කීයක් ඔබට ලැබිලාද කියලා. දැන් මේ රටට වීසා ගන්නනේ සමහර අය කොච්චර දුක් විඳිනවදනේ. සමහර අය හුඟක් ඉගෙන ගත්ත අයත් එන්න බැරුව හුඟක් බලාපොරොත්තු වෙමින් ඉන්නවනේ. ඒක මුණත් බලන්නනේ. වීසා නෙමෙයි සමහර අයට මේ මාස 3කට ඇවිල්ලා යන්නවත් අමාරු පෙළක් අයට ඒ තරම්වත් අවසරයක් ගන්න ඉතින් ලැබෙන්නේ නැහැ පෙළක් අයට. ඉතින් මේ හුඟක් අවස්ථාව ඔබ පසුකල් ඇවිල්ලා තියෙනවා. එනිසා තමන් දැනට ලබාපු දේවල් ගැන නිතර සතුටු වෙන්න. ඒ මොනව නොලැබුණත් ඔබට ධර්මය ලැබුණා. ඒ ධර්මයේ ළඟදී පින්නතුනේ ධර්මයේ බර අනිත් හැමතෙම වඩා වැඩි. ඒ සද්ධර්මයේ තියෙන වාසිය තමන් දැනගත්තොත් පිනතුනි, තමන්ට අනිත් මොනව නොලැබුණත් තමන්ට දැනෙන්නේවත් නැහැ. එහෙම දැනෙන නම් පිනතුනි මේ ධර්මයේ පිළිපදින්න ඕනේ. දිනදා ජීවිතය තුළ පරිහරණය කරනකොට තමයි මේකේ ප්‍රතිඵලය පේන්නේ. නැත්නම් ඇහුවට විතරක් වෙන්නේ නැහැ. ඒ පිළිපදින එකත් පිනතුනි අඛණ්ඩව කරගෙන යන්න. දවස් දෙකක් නෙවෙයි. අපි කියෝනේ තමන් පාසල යනවා වගේ, රැකියාව කරනවා වගේ එක දිගටම විනාඩි 10 විතරනේ 15 20 පැය දෙක කරන්න පුළුවන් තර. කරන්න තමන්ට නිින්ද අඩු වෙනවා. ඊට පස්සේ නිින්ද අවශ්‍ය නැහැ ඇත්තෙම. නිින්දේ ප්‍රමාණයත් අඩු වෙනවා. නිින්ද අඩු නැහැ කියලා බාධාවක් නැහැ. නිින්ද අවශ්‍ය වෙනම කෙලස් තියෙන තමයි නිින්ද වැඩි කරෝනේ. කෙලස් අඩු වෙනකොට මේ භාවනාවම පැයක් භාවනා කරනකොට පැය දෙකක් නිදාගත්තා වගේ ශරීරයට පහසුවක් ලැබෙනවා තමන්ට. ඒ විවේකයේ දැනෙන තමන්ට ඒකයි. හොඳයි පින්නතුනි, අපි හුඟක් ධර්ම කරුණු අද සාකච්ඡා කළා. ඉතින් කාලය හුඟක් ගත වුණා. ඉතින් පින්නතුනොත් හුඟ දෙනෙක් හැම දෙනෙම වගේ බොහොම ඕනෑකමින් පින්නතුන් ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. මේ අද ශ්‍රවණය කළා වූ ධර්මීය ආනිසංසෙන් මේ ඇති කරගත්තා වූ පින්සිතිවලවල බලයෙන් පින්නතුන් නමින් මිය ගිය යම් තාක් ඥාති මිත්‍රාදීන් පින් අපේක්ෂාවකින් සිටිත්නම් ඒ සියලු ඥාති උද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සසරගත ජීවිතයේදී අපිට මව් දෙමාපියන් වෙලා සමහරැත්තන් පින් බලාපොරොත්තු වෙන නොයෙක් තැන්වල ඉපදිලා ඇති. ඉතින් ඒ සියලුම දෙනාත් ඔවුන් විසින් කරන ලද පින්කමක්සේ සතුරු සිතින් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම යම් තාක් මේ විශ්වයේ පින් අපේක්ෂාවෙන් එහෙත් කිසිම කෙනෙකුගෙන් පිනක් නොලැබෙන මට්ටමේ ඉන්නවනම් ඒ හැම දෙනාමත් අප විසින් කළා වූ මේ පින ඔවුන් විසින් කරන ලද පින්කමක්සේ සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි ඒ හැම දෙනාටම පින් අනුමෝදන් කරමු. හිදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් නියුතුම් පුණ්‍ය ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. සම්මදෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව පිනතුන් සිදු කරන්නා වූ සියලු දැහැමි කටයුතු වඩ වඩාත්ම නිරෝගීව සතුටෙන් සැනසීමෙන් කරන්නට දෙවියන්ගේ දැහැමි රැකවරණය ආශිර්වාදයත් සැනසේවා කින පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්තුනි, රැස් කරගත් මේ උතුම් පින්කම